බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ මේ බුද්ධං සරණං ගච්ඡාමි තුතියං තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි තත්තියං තේ බුද්ධං සරණං ගච්ඡාමි සතියං තේ ධම්මං සරණං ගච්ඡාමි සතියං තේ සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ සමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉතරනේන සන්දිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං පත්වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තන්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ත ඛඟ ගන සෙනෙ සයුර නවසා නිවන් වැද සතිර නනති දිරි මත් රං පතා කිලෙද නිතර දිලෙන තුන් සද හම් දෙසනලද වැතිර වඳිමි මගේ සම්බුදු මහේ මිසඳ සැපසෙන් දුරු කරන හෙලෙතින් මෝනකන යුදෙදුම් ලෙතින් මර යුද යෙහි දෙවේ රකින ඇතුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නතන වඳිනෙම් වැතින් සිරේසද හම් මිනි පාන සද කැප දෙන නැතිය යුතු පවු හැම නතන බව පැමිසුණු විසුණු කර නිති ගුණ පුරන ලත් කැප දමා පර කෙර වෙත නැත් යොමන වඳිනෙම් නිති පසා පින් සරු මහා කංගන විහාරවාසී ගරුතර මහා සංඝරත්නය නවතරයි. සැබෑවත් වාසනාවන්ත පින්තුනි, අද දින මේ ඇත්තන් කැලණිය වේරල්දුව නාගරෝකාරම විහාරස්ථානයට රැස්වෙලා ඉතාමත් වටිනා පින්කමක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ දෙදහස් සයිසය සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන විහාරස්ථානය ආරම්භ කෙරෙන විශේෂ ආගමික වැඩසටහනක් හැටියටයි අද දින මේ ආගමික වැඩසටහන පටන් ගත්තේ. දැන් මේ පින්නතුන්ට බොහෝ තැන්වලදී මේ දිනවල දකින්න පුළුවන් පෝස්ට් ප්‍රවණයම ගහලා තියෙනවා 2600 සම්බුද්ධත්ව ජයන්තියට ප්‍රතිපත්තියෙන් සූදානම් වෙන්න කියලා. දැන් මොකද පින්නතුනි සම්බුද්ධත්ව ජයන්තිය කියලා කියන්නේ? සම්බුද්ධත්ව ජයන්තිය කියලා කියන්නේ දැන් අපි මෙතෙක් අහලා තිබුණේ බුදු ජයන්ති නේද? බුදු ජයන්තිය කියලා වර්ෂය අපි සමරන්නේ බුදුහාඳුරන්ගේ ඇවෑමෙන් පස්සේ අවුරුදු ගාන තමයි බුදු ජයන්තිය කියලා අපි සමරුවේ. නමුත් දැන් අපි ලබන අවුරුද්දට සමරන්න බලාපොරොත්තු වන්නේ සම්බුද්ධත්ව ජයන්තිය. සම්බුද්ධත්ව ජයන්තිය කියලා කියන්නේ අර 2500ට වඩා වැඩිපුර කිනුතු ගානක්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච දවස් ඉඳලා තියෙන අවුරුදු ගානයි සම්බුද්ධත්ව ජයන්තියට අවුරුදු එකතු කරනකොට එකතු වෙන්නේ. එතකොට පින්වතුනි අන්න ඒ 2600 සම්බුද්ධත්ව ජයන්තියයි අපි මේ සමරන්නේ. එතකොට 2600 අපි සමරනවා, 2700 අපිට සමරන්න වෙන්නේ නැහැ නේද? 2600 සමරන්නේ මේ වැඩගත් අවස්ථාවක් කියලා තියෙන්නේ. ඒ නිසා 2800 සමරනකොට අපේ දරුණු ගුරුත් ඇතැම්මට නැති වෙන්න පුළුවන් නේද? එනිසා මේ දුර්ලභ අවස්ථාවක් අපි අපට මේ පින්තුනි අවුරුදු ගණන් අපි විවිධ අවස්ථාවල සමරනවා. මේ අවුරුදු වලින් අපි සංකේතවත් කරන්නේ කුමන හෝ අරමුණක් ඉස්මතු කරගෙන අපි ධර්ම වෙත ළඟා වීම වැදගත් වන්නේ. 2600 වෙන්නත් පුළුවන්, 2700 වෙන්න පුළුවන්, 2800 වෙන්න පුළුවන්, 3000 වෙන්න පුළුවන්. කුමන හෝ අවුරුද්දක් නිමිති කරගෙන අපි මේ කරන්නේ ධර්මයට සමීප වීමක්. මේකයි අපේ පරමාර්ථ ව්‍යුත්පත්තිය. එනිසා අපට ලැබෙන හැම අවස්ථාවකදීම අපි ආගමික වැඩසටහන් වලට නැඹුරු වෙන්න පුළුවන් නම් ජීවිතේ හැම අවස්ථාවකදීම ඒක අපි අවස්ථාවක් කර ගන්නට ඕන. පින්තුණාට විශේෂයෙන් අපේ සිහි කරන්න බලාපොරොත්තු වන්නේ ත්‍රිපිටකය ගැනයි. ත්‍රිපිටකය කියලා අපි හඳුන්වන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේ ලෝක සත්‍යයට දේශනා කරපු ධර්මයයි අපි ත්‍රිපිටකයේ හැටියට වර්තමානයේ හඳුන්වන්නේ. එතකොට ඇයි මේකට ත්‍රිපිටකය කියලා කියන්නේ? මේ ත්‍රි කියන එක කියන්නේ ඇයි මේ? දැන් ත්‍රි කියලා ඉංග්‍රීසියෙන්ුත් කියනවා නේද? බලන්න මේ ඉංග්‍රීසියයි අපේ මෑත පාලි සංස්කෘත භාෂාවලිය තියෙන සමීප සම්බන්ධතාවයනේ. සමහර සංස්කෘත ආදී භාෂාවල ධාතු තියෙනවා. ඒ ධාතුවේ මූල ධාතු හොයාගෙන ගියහම ඉංග්‍රීසියට එහෙම සමානයි. එනිසා ඉංග්‍රීසිය ඈත තිබුණට ඉංග්‍රීසියයි අපේ මෑත ಭಾರತೀಯ භාෂා අතරේ ළඟ සම්බන්ධතාවයක් දක්නට ලැබෙනවා. ඒතර ත්‍රිපිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංග්‍රහ වෙලා තියෙන ප්‍රධාන කොටස් වලටයි ත්‍රිපිටකය කියලා කියන්නේ. ඒ කියන්නේ විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය. පින්තුනේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන කාලයේදී උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව අපි දන්නවා අපේ ධර්මයේ සඳහන් වෙනවා සත්සතියක් ගත කළායි කියලා. සත්සතියක් සති හතක් ගත කරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච බුද්ධගයාව සමීපයේම විවේකයෙන් ඒ ලබා ගන්නා වූ විමුක්ති සුවය විඳින්න මාසයකට අධික කාලයක් ගත කළා. මේ කාලේ උන්වහන්සේ බලවත් සතුටකින් නිරාමිත ප්‍රීතියකින් කාලය ගත කළේ. උන්වහන්සේ සසර අති දීර්ඝ කාලයක් මේ සම්බුද්ධත්වයේ සඳහා බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කරලා මහත් වෙහෙසක් දරාගෙන ඇවිල්ලා විශාල ජයග්‍රහණයක් කරපු අවස්ථාවේදී ඒ ජයග්‍රහණයේ නිරාමිත සතුට භුක්ති විඳින්න සති හතක් ගත කළා. මේ සති හත ගත කරන අවස්ථාවේදී උන්වහන්සේ විශේෂයෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ යලි යලි මෙනෙහි කරා. විශේෂයෙන් ත්‍රිපිටකයේ සමහර කරුණු ගැන ධර්මයේ සඳහන් වෙනවා. උදාන පාළියේ කියලා ග්‍රන්ථයක් තියෙනවා බුද්ධක නිකායේ. උදාන පාළියේ ඒ තොරතුරුන්වත් සඳහන් වෙනවා. ඒ වගේම විනය පිටකයේ ග්‍රන්ථයක් තියෙනවා මහාවර්ග පාළියේ කියලා. මේ මහාවර්ග පාළියේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච මුල් දිනවල ගත කරපු ආකාරය ගැන සවිස්තරාත්මකව කරුණු දැක්වෙනවා. වෙනතුනි මෙන්න මේ අවස්ථාවේදී උන්වහන්සේට පෙනී ගියා මේ ධර්මයේ අතිශය ගැඹුරු දෙයක්, මේක ලෝකයට දේශනා කරන එක එක්තර ලිහිසි දෙයක් නෙවෙයි කියලා. මොකද ලෝකයේ නිතරම මිනිස්සු බලන්නේ අස්සන්න ආසාදී ඉන්ද්‍රිය සතුරු කරන්නයි කටයුතු කරන්නේ. දැන් මෙතන ගත්තත් අද මේ වෙලාවටම මොනවහරි කන පිනවන්න ඇස පිනවන දෙයක් තියෙනවා කියලා ආරංචි වුණා නම් හතරමාර වෙන්න ඕන. ඊටත් කලින් නැවිලා ආසන වෙන් කරගෙන ඇතමිට කල්ලි දීලා හරින් මෙතන වාඩි වෙන්න පෙළ ගැහිලා ඉන්නවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒකට අපිට කාටවත් වරදක් කියන්න බෑ. නමුත් ධර්මයේ වෙත නැඹුරු වන්නේ ඒ සඳහා අත්‍යවශ්‍ය දෙන්නේ ඊටාම සීමිත ප්‍රමාණයකට. ඒකට සතර පුරුද්දක් තියෙන්න ඕන. ජීවිතේ වටිනාකම තේරෙන්න ඕන. එහෙම තේරුණා කියන්නේ එහෙම තේරෙන කෙනෙක් විතරයි මේ පැත්තට යොමු වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ පෙනී ගියා ලෝභයෙන් සිත නැඩල ඉන්න, ඒ වගේම අවිද්‍යාවෙන් සිත අඳුර වෙලා තියෙන මේ ලෝක සත්‍යයට මෙවැනි ගැඹුරු ධර්මයක් දේශනා කිරීම උදේ දේශකයන්න් වහන්සේට වෙනකතර දෙයක් කියලා. එනිසා උන්වහන්සේ මරක් ඒ සඳහා මන්දෝෂණයි වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපි දන්න ලෝකෙට පහළ වෙන්නම ලෝකයාට බණ කියන්නමයි ඒකයි නොකිය ඉන්නේ නෑ. නමුත් සම්ප්‍රදායක් වශයෙන් අපේ ධර්මයේ ග්‍රන්ථවල සඳහන් වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරන්න කලින් විශේෂ ආරාධනාවක් සිදු කරනවා කියලා. ඒක අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට විතරක් නෙවෙයි ලෝකයේ පහළට අනෙක් බුදුරජාණන් වහන්සේලාට මේ කාරණේම සිදු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී සහම්ප්‍රතිේ මහා බ්‍රාහ්මයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේ සඳහා ආරාධනා කරා. ස්වාමීනි, ලෝකයේ මිනිස්සුන්ට මේ ධර්මයේ දේශනා කරන්න, ධර්මයේ දේශනා නොකරොත් බොහෝ දිනකට මේ තියෙන සුගතිගාමී වෙන්න තියෙන නිර්වාණගාමී මඟට යන්නට තියෙන අවස්ථාවන් වෙනවායි කියලා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේත් ලෝකයේ දේශ බැලුවා කල්පනා කළා. බලනකොට උන්වහන්සේ ලෝකයේ පෙනී ගිය විලක් වගේ හරියට. මල් තියෙන විලක් වගේ, මහනෙල් මල් තියෙන නෙළුම් මල් තියෙන විලක් වගේ. අපි ගන්නවා තියෙන විලක් ගත්තාම විලේ එක එක මල් තියෙනවා. විලේ තියෙනවා විකසිත වෙච්ච මල් තියෙනවා. ඒ වගේම ඉරු එළිය දැක්ක ගමන්ම විකසිත වෙන බලාගෙන ඉන්න මල් තියෙනවා. ඒ වගේම තියෙන දෙක තුනකින් වතුරෙන් උඩට ඇවිල්ලා විකසිත වෙන්න සුවඳවත් වෙන බලාපොරොත්තු වෙන මල් තියෙනවා. ඒ වගේම ඇතැම් විට වතුරේ යටටම තියෙන මඩ ආසන්නයේ තියෙන යටම තියෙන දින කීපයක් ගත වෙලා උඩට එන තියෙන මලුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ ලෝකයක් අන්නේ වගේ දෙයක්. ලෝකේ සමහර මිනිස්සුන් එක ධර්ම දේශනාවක් කර ගමම මාර්ගපත ලබනා ඉන්නවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා බණ දේශනා කිහිපයක් කළා කරුණු තේරුම් කළ දීලා දුන්නට පස්සේ මාර්ගපත ලබනා ඉන්නවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා ජීවිත අවුරුදු ගාණක් ගත වෙලා රහත් භාවයට පත් වෙන මාර්ගඵල ලබනා ඉන්නවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා මේ ආත්ම භාවයේ කොච්චර ධර්මයක් වුවත් මාර්ගඵල ලබන්න බැරි අයත් ඉන්නවා. සමහර අවස්ථාවල අපි දන්නවා දැන් සාරිපුත්ත හාමුදුරු වගේ අය, ඒ වගේම බාහ්‍ය දරුචීරිය ගැන මේ පිළිතුන හැලපි. බාහ්‍ය දරුචීරිය බොහෝ දුර ඉඳලා බුදුහාමර හමු වෙනා ගැවිල එක බණයි යහුවේ අහපු ගමම රහත් වුණා. රහත් වෙලා බුදුහාමරණ වන්දනා කළේ එතෙන් ඉවත් වෙලා ගියා. ඒ වගේම සාරිපුත්ත හාමුදුරු මුලින් හැඳින්වෙන්නේ උපතිස්ස කියලා. අරසජි හාමුදුරුවන්ගෙන් අර ඊයේ ධම්මා කියන ගාථාවේ මුල් පද දෙක අහනකොටම සෝවන් වුණා. ඒ වගේම තවත් සමහර අය හිටියා ආනන්ද හාමුදුරුවන්ගේ අය කලජි හිල්ලා මාර සල්ලා බල රහත් භාවයට පත් වුණා. ඒ වගේම තවත් සමහර අය හිටියා අපි දන්නවා සෝවන් වෙලා තමන්ගේ සෝවන් භාවයෙන් ජීවිතේ නිමාට පත් කරගුවා හිටියා. අනාත්මික සිත්තුමා විසාතා උපාසිකාව බිමිසා රහිතමා ඒ වගේ සෝවන් වුණා. සෝවන් වලින් එහාට ගියේ නැහැ මේ ආත්ම භාවයේදී. තාවමත් අතර ඉන්නවා. හැබැයි ආත්ම භාවයකට වඩා යන්නේ නැතේ භවන්නක් සමන්නාදීන්ති කියලා ධර්මයේ සඳහන් වෙන විදිහට සෝවන් වෙච්ච කෙනාට ආත්ම භව 8ක් නැහැ. 8කින් නිමාට පත් වෙන වේ අය මේ සම්බුද්ධ ශාසනයේදීම රහත් භාවයට පත් වෙනවා. ඒ වගේම පින්තුනි සමහර අය හිටියා මේ පින්තුන් අහලා තියෙනවා කොසොරහිතමා වගේ අය. කොසොරහිතමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සංයුතනිකායේ දෙන්නම සංයුත්‍යයක් හැටියටම තියෙනවා. මුළු සංයුත්‍යම වෙන් කළ තියෙනවා කොසොරහිතමාට දේශනා කරපු ධර්ම. නමුත් පින්තුනි කොසොරහිතමාට රහත් වීම තියා සෝවාන් වෙනකවත් බැරි වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් ධර්මය අහනකොට තියෙනවා. නමුත් පින්තුනි ධර්මය අහන කෙනාට කුළුෙන් හෝ එයින් යහපතක් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ උපරිම උත්සාහය ගත්තා මේ උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්ම ලෝකයට දෙන්න. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීමත් එක්කම උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඒ ඥානයට කියනවා චතුපපාද ඥානය කියලා. චතුපපාද ඥානය කියලා කියන්නේ ඒ කාරණා භාවයෙන් පුද්ගලයන් චතු වෙලා නැවත ආත්ම භාවයක ප්‍රතිසන්දි ලබන ආකාරය පිළිබඳව දැනුම. උන්වහන්සේම ධර්මයේ සඳහන් කරනවා හරියට එක සමීපයේ ගෙවල් දෙකක් තියෙනවා නම් එක ගෙදරක ඉන්නෙක්මලා අනිත් ගෙදරට යම් කිසි කෙනෙක් ඇතුළු වෙනවා නම් ඒ ගෙවල් දෙක මැද උස් ස්ථානයක ඉන්න හොඳ රැස් දෙක පේන කෙනෙකුට හොඳට පේනවා අර එක ගෙදරක ඉන්නෙක්මලා අනිත් ගෙදරට පුද්ගලයන් ඇතුළු වෙන ආකාරය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අන්න ඒ වගේ මටත් මේ චතුපපාද ඥානයත් සමගම පුද්ගලයන් මේ මිනිස් ආත්ම භාවී ඉඳලා ජීවිත නිමාටපත් කරන චුත වෙන පුද්ගලයන් මට හොඳට පේනවායි කියලා. මෙන්න මේ අවබෝධය මට ලැබුණායි කියලා. මේ අවබෝධය ලැබීම සමගම මට පුද්ගලයන් ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණායි කියලා. බලවත් සංවේගයක් ඇති වුණායි කියලා. දැන් බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට ශෝකේ හැටගන්නේ නැහැ. ශෝකේ කියන ගැතිවන්නේ ලෝභයේ තියෙන කෙනාට. බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාට ඇතිවන්නේ සංවේගය. සංවේගය ඇති වෙච්ච කෙනා අඬන්නේ නැහැ. මේ වෙන සිදුවීම ගැන බලාගෙන ඒ ධර්මතාවය ගැන අවබෝධයක් ඇති වෙනවා. ඒකවල පින්වතුනි ඇයි බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ මිනිස්සු මියන ආකාරය ගැන දැකලා දුකක් ඇති වුණේ? සංවේගය හටගත්තේ. ඇයි සංවේගය හටගන්න හේතුනි? මැරෙන අවස්ථාවේදී දුකද? සමහර අය ධර්මය අවබෝධ නොකරල මිය යනවා. නමුත් ඊටත් වඩා බුදුහාමරන් සංවේගය ඇති වෙන්නේ පින්තුනි මේ මිය යන අයගෙන් බොහෝ දෙනා හොය දෙක දෙන්නේ. ඔය ඉපදෙන්නේ මිනිස් ආත්ම භාවයක පහළ ස්ථානවල දුගටි තැන්වල. ඇතැම් විට සමහර අය මිය ගියාම ලොකුවට ආමගල උත්සව සමරනවා. ආගමික පූජකවරු හුඟක් ගෙන්නලා පොඩි දාලා මහා ඉහළින් අවසන් උත්සව සමරනවා. ඇතැම් විට මෙච්චර සේවයක් කළා මෙච්චර දේවල් සමාජ සේවයක් කළා කියලා ලොකුවට කතා වෙනවා. විශාල සේනාවක් සමග සුසාන භූමියට යනවා. නමුත් වෙනතුනි මෙහෙම යන බොහෝ දෙනා ගිරණම කොහොමද? මේ බොහෝ විට අපි ගුණ වර්ණනා කළාට පින්නතුනි බොහෝ දෙනා ගිරණම තමයි මේ මිය යන අයගෙන් වැඩි පිරිසක් දුකට ගාමී වෙනවා. මෙන්න මේ තත්ත්වය ගැන මරණය ගැන නෙවෙයි බුදුහාමරට සංවේගය හැටගත්තේ. මැරිලා මෙච්චර මේ සම්පත් ටිකක් ලබාගෙන ඇතැම් විට මේ වගේ බුද්ධෝත්පාද කාලේ ඉපදිලා පින් කරන්න පුළුවන් හොඳම අවස්ථාව තිමිලා මාර්ගවල ලබන්න හොඳම අවස්ථාව තිමිලා මේ සියල්ල මහිමි කරගෙන ඇතැම් විට දේපල වැඩි දියුණු කරගෙන දූ දරුවන් හදලා ඥාතීන් පිරිවරාගෙන ඉඳලා ඒව විතරක් තමන්ගේ ජීවිත රැකවරණය කියලා හිතලා මේ ජීවිතයෙන් සමගන බොහෝ දෙනට අත්වන ඉරණම ගැන දැකලයි බුදුරජාණන් වහන්සේට පින්නතුනි මේ සංවේගය හටගත්තේ. අන්න ඒ තුලින්ම තමයි බුදුහාමුදුරුවෝ පින්නතුනි ලෝකයේ ඉන්නේ මිනිසුන්ට මේ දහම් පණිවිඩය මේ දුගතිගාමී භාවයෙන් සත්‍යයන් මිදීමේ බලවත් උනන්දුව බලවත් ඕනෑකමක් බුදුහාඳුරන්ගේ හිතේ හැටගත්තේ. අන්න ඒ සැලඹවීම තුළින්ම තමයි බුදුහාඳුරෝ ඇත්තෙන්ම සසර තෙරුම් කිරුවේ. සසර මේ තරම් කාලයක් අති දීර්ඝ කාලයක්. අපි ඉදිරි දවසකදී කල්පයේ පිළිමතෝ විග්‍රහයක් කරන්න මේ පින්තුන්ට. කල්පය, කල්පයේ ස්වභාවය ගැන. එතකොට මේ පින්තුන් හිතා ගන්න පුළුවන් සාරාංශයේ කලකලක්ෂ්‍ය කියන්නේ කොයි වගේ කාලයක්ද කියලා. අද ඒක අපි කරන්නේ අපි ඉදිරි දවසකදී කරනවා. ඉතාම දීර්ඝ කාලයක් පින්තුන් දැන් අසංඛ්‍ය කියලා සංඛ්‍යාවක් අපේ තියෙනවා. අසංඛ්‍ය කියන සංඛ්‍යාව පින්තුන් වෙන කිසිම ආගමක දර්ශනයක විශේෂක ඇතුළත් වෙන්නේ නැහැ මේ අසංඛ්‍ය කියන සංඛ්‍යාව. වැඩිමනොත් 1.20 ගානක සංඛ්‍යාවක් තමයි විද්‍යාවේ සඳහන් වන්නේ. අවගාඩ්‍රෝණියදී වගේ විද්‍යාවේ තියෙන සංකල්පවලදී 1.20 ගානක සංඛ්‍යාවක් සඳහන් වෙනවා. ඒ 1.20 ගානක සංඛ්‍යාවට කොළ එකතු කළා. කොළ ටික එකිනෙකට කොළ එකතු කරොත්ින් ඒ කොළ ටික කොළ පියනා ඒ කොළ උඩින් කෙනෙක් දිව්වත් ඒකෙනාට හඳ අල්ලන්න පුළුවන් කියලා ප්‍රමාණ කරනවා. ඒ 1.20 ගානක සංඛ්‍යාව නම් බුදුදහමෙන් සඳහන් වන මේ සංඛ්‍යාව අසංඛ්‍යකින් සංඛ්‍යාව 1.20 ගානක සංඛ්‍යාවක් නෙවෙයි 1.140 සංඛ්‍යාවක්. 1.140 සංඛ්‍යාවක්. මේ සංඛ්‍යාව පින්නතුනේ 1, 2, 3, 4 කියලා හැම ගණන් කරලා 100, 200, ලක්ෂය, කෝටිය, දසකෝටිය වහම ගණන් කළා කෙනෙකුට අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට උනත් අවුරුදු 100ක් ගණන් කරත් මේ සංඛ්‍යාව ගණන් කරලා ඉවර කරන්න බෑ. සංඛ්‍යාවක් ගණන් කරලා ඉවර කරන්න බෑ. මෙන්න මේ අති දීර්ඝ කාලය මෙන්න මේ සංඛ්‍යාවලින් කල්පයක්. එතන කල්පය කියන්නේ කවර විග්‍රහයක්? කල්පවලින් අවුරුදු වලින් නෙවෙයි මේ සංඛ්‍යාව දක්වන්නේ බුදුදහමේ කල්පවලින්. කල්ප අසංඛ්‍ය හතරකුත්. ඒ කියන්නේ 1.140 සංඛ්‍යාව වැඩි කිරීම හතර. එකතු කිරීම ලක්ෂය. ඒ කියන්නේ කල්පවලින් මෙන්න මේ සංඛ්‍යාවර තමයි සාරාංශ කලකලක්ෂයක් කියලා කියන්නේ. අසංඛ්‍ය හතරකුත් ලක්ෂයක්. ඒ අවුරුදු නෙවෙයි කල්ප. ඒක කල්ප කියන එකත් ලොකු විග්‍රහයක්. ඒක අපි ඉදිරි දවස්වලදී කරනවා. එවැනි සංඛ්‍යාව එවැනි දීර්ඝ කාලයක් මේ බුදුහාමුදුර සම්බුද්ධත්වයට සඳහා පෙරම් පුරලා තියෙනවා. මේ එන කාලෙදි පින්නතුනි අපි අහලා තියෙනවා බුදුහාමුදුරෝ මේ මහා සාගරයේ ජලය තරම් ලේනම් දුන්නයි කියලා නේ. පින්නතුනි සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් සාගරයේ කොච්චර ලේ තියෙනවද මේ කොච්චර ජලය තියෙනවද මේක නම් වෙන්න බෑ නේද කියලා. පින්නතුනි මේ සංඛ්‍යාව මේ මහා සාගරයේ කෙනෙක් දත්තොතින් මහා සාගරයේ අරන් තියෙන උදාහරණයට වෙන උපමාවක් නැති නිසා සාරාංශයේ කලකලක්ෂය නෙවෙයි අර සාරාංශයම අයින් කළා කල්ප ලක්ෂය විතරක් ගත්තත් කල්ප ලක්ෂයේදී බුදුහාමී ඊට වඩා ලේදන් දෙලක් තියෙනවා. ඒ තරම් දීර්ඝ කාලයක් මේ ආපු ගමනක්. ඒ ආපු ගමනේදී නොඑක් විදියක කැපවීම කළා ජීවිතේම කැපවීම කළා ආත්මවා ගණන් කරන් බැරි සංඛ්‍යාවක්. එහෙම ආපු ගමනක ලබකෝ ප්‍රතිපලයක් තමයි සම්බුද්ධත්වය කියලා කියන්නේ. මේ සම්බුද්ධත්වය තුලින්ම පින්නතුන් උන්වහන්සේට විශේෂයෙන් අපි සඳහන් කළා මේ චතුපාර්ඥාණය ලැබුණා. සත්‍යංගයේ මීයන් සහ ඉපදීම සහ ඒ ඉපදීමට හේතු ඉපදෙන ස්ථාන ඒකට බලපාන කර්ම චක්‍රය මේක හොඳට උන්වහන්සේ විනිවිද දැක්කා. ඒ විතරක් නෙවෙයි ලෝකය ගැන බුදුහාමුදුරුවන්ට පුදුම විදි අවබෝධයක් ඇති වුණා. ලෝකය ගැන. දැන් විද්‍යාවෙන් විද්‍යාත්මක ලෝකය ගැන හොයන්නේ කොහොමද මේ ඉරසා හඳ කියන මේ ප්‍රධාන ග්‍රහ වස්තු දෙක වටා තියෙන ග්‍රහ ලෝක ගැන තමයි අධ්‍යයනය සියල්ලක්ම සිදු කරන්නේ. මේකට අපි කියන සෞරග්‍රහ මණ්ඩලය කියලා. පින්නතුනේ බුදුදහමේ දැක්වෙන අර්ථ විග්‍රහය ගත්තොතින් බුදුහාමුදුර සඳහන් කරනවා මේ එක ඉරක් එක හඳක් කියන මේ සෞරග්‍රහ මණ්ඩල මේවට කියන චක්කවාට කියලා. මෙන්න මේ සෞරග්‍රහ මණ්ඩල එක ඉරක් එක හඳක් ආශ්‍රිතව ධර්මයේ සඳහන් වෙනවා ග්‍රහ වස්තු 1000ක් තියෙනයි කියලා. අන්න එවැනි සෞරග්‍රහ මණ්ඩල 1000ක් එකතු වුනහම සඳහන් වෙනවා චූල නිකා ලෝක ධාතු කියලා. එතකොට ඉරවල් 1000ක් තියෙන හඳවල් 1000ක් තියෙන ඒ වටා ග්‍රහ ලෝක තියෙන මේ සංඛ්‍යාවට එවැනි 1000ක සෙට් එකක්. ධර්මයේ මේක සඳහන් වන්නේ චූල නිකා සහස්‍රී ලෝක ධාතු කියලා. දහසකින් යුක්ත සහස්‍රී කියන්නේ දහස කියන එක දහසක ලෝක ධාතුව. අන්න ඒ සහස්‍රී ලෝක ධාතු නැවත වැඩි වෙනවා 1000යි. 1000ව 1000ක්. 1.30ද? දාහය දාහට බිඳු කියද? ඔව් බිඳු 6යි දස ලක්ෂයයි නැත්නම් මිලියනයයි. සෞර ග්‍රහ මණ්ඩල මිලියනයක ප්‍රමාණයට කියනවා විසහත්තේ මජ්ඣිම ආලෝක ධාතු කියලා. බුදුහාඳුර මේ ලෝක ධාතු ගැනත් දැක්කා. ඊට පස්සේ මේ 1000 මජ්ඣිම ආලෝක ධාතු නැවත වැඩි කරනවා 1000. ඒකට 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 10යි. 1000. එකයි බිඳු 9ක සංඛ්‍යාව. ඉතල අපි කිව්වා දසලක්ෂය කියලා. ඒකට කෝටියයි කෝටි 10ක ප්‍රමාණයි. මෙන්න මේ සෞර ග්‍රහ මණ්ඩල කෝටි 1000ක ප්‍රමාණයට කෝටි 100ක ප්‍රමාණයට මේකට කියනවා ත්‍රිසහස්‍රී මහා ලෝක ධාතු කියලා. මෙන්න මේ ලෝක ධාතුත් නැවත වැඩි වෙනවා 1000යි. 1000යින් වැඩිමහම මේකට කියනවා ඒකට ත්‍රිසහස්‍රී ලෝක ධාතු කියලා. පින්වතුනි එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ විශේෂත්වය මේක. සෞර ග්‍රහ මණ්ඩල කෝටි ලක්ෂයක කෝටි ලක්ෂයක් පිළිබඳව තියෙන අවබෝධය. මෙන්න මේකට කියනවා අපි මහුල් සක්වල කියලා. පින්වතුනි මීට එහාට තව තියෙනවා ග්‍රහ වස්තු. එතකොට මෙන්න මේ සක්වල සමහර දේශනා තියෙනවා ආඨානාටි සූත්‍රයේ, රතන සූත්‍රයේ, ගජග්ග පිළිත මෝර පිළිත වගේ විශේෂ සූත්‍ර තියෙනවා. මෙන්න මේවා දේශනා කරද්දී මේ කෝටියක් කෝටි ලක්ෂයක් සෞර ග්‍රහ මණ්ඩල තෙලුණායි කියලා. ඒ වගේම මේ සෞර ග්‍රහ මණ්ඩල බොහෝ ඒවට බුදුරජාන් වහන්සේ වැඩම කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මුගලන් හාමුදුරුවෝ වගේ ඉර්ධිමත් ස්වාමීන් වහන්සේලා වැඩම කළා තියෙනවා. පින්වතුනි දැන් අපි විද්‍යාඥය කළු ග්‍රහ ලෝකයක් හොයාගත්තාම හඳට යන්න හදනවායි කියලා හැම හිතනකොට අපි හිතනවා බුදුරජාණන් වහන්සේට වඩා දන්නවා කියලා නේ. අපිට හැමෝටම හිතනවානේ. පින්වතුනි මේ ඔක්කොම විද්‍යාඥයන් මේ සෙල්ලම් ටික කරන්නේ මේ එක සෞර ග්‍රහ මණ්ඩලයක ඉඳගෙන. ඒක සෞර ග්‍රහ මණ්ඩලය කෝටි ලක්ෂයක අවබෝධයක් තියෙන ශාස්ත්‍රවරයෙක් තමයි අපි මේ සරණ ගිහිලා ඉන්නේ. අපි මේ අදහන්නේ. අපි එවැනි ශාස්ත්‍රවරයෙක්ගේ දහමයි අපි මේ සරණ ගිහිලා තියෙන්නේ. එනිසා පින්වතුනි එවැනි අවබෝධයෙන් යුක්තව දේශනා කරපු දහමක් තමයි මේ ත්‍රිපිටකය කියලා මේ කියන්නේ. මේ ත්‍රිපිටකය කියලා කියන්නේ පිළිතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ත්‍රිපිටකය කියලා තිබුණේ නැහැ. බුදුහාමුදුරුවනේ හමු වෙන කෙනාට මේ ජීවිතය ගැන කරුණු තේරුම් කළ දුන්නා. දුකෙන් ආපු කෙනෙකුට ඒ දුක නැති කිරීම සඳහා ධර්ම දේශනා කළා. ඒ වගේම ප්‍රශ්නයක් තිබෙන කෙනාට ඒ ප්‍රශ්නේ විසඳන විදිය ධර්ම දේශනා කළා. ඒ වගේම මරණාසන්න වෙලා අපාගත වෙන්න ඕන මෙන් හිතේ කෙනාට කිහිප දහමක් දේශනා කළ ප්‍රසාරය ඇති කළා. යා සුගතිගාමී කළා. ඒ වගේම ඇතම් දෙවිවරුන්ට බ්‍රාහ්මණයන්ට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. මේ ලෝකයේ තියෙන ස්වභාවය තේරුම් කළ දුන්නා. ඒත් මේ අවබෝධය උන්වහන්සේ ශ්‍රාවකයට ලබා දුන්නේ දෙකන් නෙවෙයි. මේ ලෝකය ගැනම ඉතාම පුළුල් අවබෝධයෙන් යුක්තව. ඒ වගේම සත්‍යයට මේ අත්න ඉරණම ගැන හොඳට ප්‍රත්‍යක්ෂයෙන් යුක්තවයි. ඇතැම් වෙලට සත්‍යය දකිනකොට උන්වහන්සේ ළඟට ඉස්සරහට එනකොට බුදුරජාණන් වහන්සේ ළියාගේ ආත්මවා 30 ගානක් ඇතැම් වෙලට කල්ප ගානක් ආසසර තියෙන බුදුහාමරන්ට. උත්තරේ ජන්තිදීක හැතරෙනවා නම් රූප සම්පත්තියක් තියෙනවා නම් ආපාදයක් තියෙනවා නම් බුදුහාමරන්ට කවුරුවත් ගැන එක්තර අනුකම්පාවක් දැක්ුවේ නැහැ. එච්චරම දුකක් හටගත්තේ නැයි මේ. ඇතැම් වෙලට සමහරට අපට කෙනෙක් දැක්කහම උපතින්ම ආබාධයද නම් උපතින් අංග විකල නම් උපතින්ම රෝගාබාධ නම් අපට හරි දුකයිනේ. අනේ මේ අසරණ කෙනෙක් කිසිම කෙනෙකුට එහෙම හානියක් කළා නැහැ. මහලුතු අසාධාරණයක් වෙලා තියෙන කියලානේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට හොඳට පේනවා මේ වගේම කර්මයක් කළා මෙයා තියෙන අතේට. ඒ නිසා මේ කර්ම චක්‍රයෙන් පින්නතුනි කාරවත් අසාධාරණයක් කළා නැහැ. අපි කියනවා අපි සමාජයේ බොහෝ විටගෙන බොහෝ අසාධාරණකම් සිද්ධ වෙනවා. මේ වෙන කෙනෙකුට පින්නතුනි අසාධාරණයක් කරන්න පුළුවන් අපට. නමුත් අසාධාරණ කෙනෙක් ලක් වෙනවා නම් ඒකට බුදුදහමේ හැටියට යම් යම් හේතු තියෙනවා. ඒකට මේ ආත්ම ගහ විතරක් නෙමෙයි ඉතාම දිග කාලයක හේතු සාධක තියෙනවා. ඒ හේතු සාධක දැකලා බුදුහාමුදුරෝ ලෝකයට ධර්ම දේශනා කළේ. එනිසා පින්තුනි මෙලෙස ධර්මයේ දේශනා කරනකොට බුදුහාමුදුරෝ හමු වෙන අයට මේ ධම්ම පණිවිඩය දේශනා කළා. ඇතැම් විට බුද්ධිමත්ම කෙනෙක් නම් එක විටම ධර්ම අවබෝධ වෙන විදිහේ කෙටි අනුශාසනාවක් කරනවා. දැන් බාහ්‍ය ධාරිතීරිය බුදුරජාණන් වහන්සේ වෙත බුදුහාමුදුරෝ එකම දේශනාවක් කළේ ඒවන් බාහ්‍ය සික්කිතාප්පං දික්ඛේ දිට්ඨමත්තං සුදේසුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං ඒවන් කි බාහ්‍ය සික්කිතාප්පං කියලා. බාහ්‍ය යමක් දැක්කනම් දැක්ක විතරයි. ඇසුවා නම් ඇසුවා විතරයි. ඈ දැනගත්ත නම් දැනගත්ත විතරයි කියන අවබෝධයේදී එහෙම පිටියේ ශික්ෂණයක් ඇති කරගන්න කියලා කිව්වා. කිව්ව ගමම තේරුණා මට. දැන් මේක හැම දිනකටම තේරෙන්නේ නැහැ. දැක්කනම් දැක්ක විතරයි කිව්වොත් කෙනෙකුට හිතන්න පුළුවන් ඉතින් අමතක කළා දානවා කියලා. අමතක කිරීම නෙමෙයි. යමක් පිනුපිනි දැක්කනම් ක්ෂණිකව දකින්න දේ එතනම නිරුද්ධ වෙනවා ඒක. ආයි ඊළඟ මොහොතේ අපි ඒක ඇස් දෙක තියාගෙන බලනකොට දෙවණියට එන්නේ මනෝ ධාතුවට ඇවිල්ලා අපි මනසින් මෙහෙය කරන්නේ දැකපු එක එතනම නිරුද්ධ වෙලා ගිහිල්ලා. මෙන්න මේක තමයි දුකෙන් නිදහස් වෙන ප්‍රධානම අනුපාසනාව ඉතලම බුද්ධිමතුන්ට කරපු අනුපාසනාව. ඒ වගේම සමහර අය බුදුහාරු දේශනා කළා ඇතැම් විට මුල් අවස්ථාවේ සෝවාන් වෙන අයට යම් කිසි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. යම හේතුඵල ධර්මෙන් හටගත්තා නම් ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට නැති වෙනවා කියන කාරණය. එහෙම දේශනා කළේ ඊට වඩා ටිකක් අඩු බුද්ධිමත් අය. ඒ කියන්නේ පින්නතුන ඕනම ලෝකී ඕනම දෙයක හේතු සමුදායක් ඇති වෙනවා. හරියට බුදුහාම උපමාවක් දේශනා කළා බටමිටි දෙකක්. බට දැන් එකතු කරන මිටි දෙකක් හදනවා. මිටි දෙකක් බඳිනවා. මේ මිටි දෙක හේතුඵල තියෙනකොට මිටි දෙකම තියෙනවා. මිටියකින් එකක් හරි අයින් කරගත්තු ගමන් අනිත් එකක් වැටෙනවා. අන්නේ වගේ තමයි අපට අපි ජීවිතය යන්තාක් සැප දුක් කියලා අධ්‍යක්ින් ටිකක් එදිනදා විඳිනවා නම් ඒ විඳින පින්නතුනි ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් හය හරහා මේ ඉන්ද්‍රියන් හයට ලක් වෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා කරුණු හයක්. මේවට කියන ද්වාදස ආයතන කියලා. මෙන්න මේක හිත සමග සම්බන්ධ වෙලා මේ හේතු දෙක ඇති වෙච්ච ගමන් යම් කිසි අත්දැකීමක් අපට ලැබෙනවා. මේ හේතු දෙක නිරුද්ධ වීමත් එක්කම ක්ෂණිකව නිරුද්ධ වෙනවා. දැන් අපි කියමු කුමක් හෝ ශබ්දය. දැන් මෙතන අපට ශබ්දයක් කරන්න පුළුවන්. දැන් ශබ්දයක් කළා ඒ ශබ්දය අවසන්. එතකොට දැන් ශබ්දය තියෙනවද නැද්ද? දැන් ශබ්දය තියෙනවද? ඈ ශබ්දේ තියනවද නැහැද? හා ශබ්දේ තියනවා කියුවා සාසක දෘෂ්ටිය, ශබ්දේ නැහැ කියුවා දුක්ඛේ දෘෂ්ටිය. මේ දෘෂ්ටි දෙකම බුදුදහමෙන් බැහැර ගන්නවා. නිවන් දකින්න නම් මේ දෘෂ්ටි දෙකම බැහැර වෙන්න ඕන. ඒතර බුදුදහමේ මොකද කියන්නේ? ඇත කියන්නේත් නැහැ, නැත කියන්නේත් නැහැ. මොකද කියන්නේ? හේතු ටික තියෙනකොට තියනවා, හේතු ටික නිරුද්ධ වෙනකොට නැති වෙනවා. මෙන්න මේකයි බුදුදහමෙන් දැක්වෙන දර්ශනය. ඒ නිසා ඕනම දෙයක හේතු දෙක එකතු වෙච්ච මොහොතේ යමක් තියෙනවා ක්ෂණිකව ඒක තිබෙන් තියෙනවා ක්ෂණිකව නිරුද්ධ වෙලා යනවා ඊළඟට තවත් හේතුවකින් තවත් ප්‍රතිඵලයක් හටගන්නවා. මෙන්න මේ අවබෝධය ඇති කරන්නයි පින්තුනි මේ අවබෝධය අපේ ජීවිතයේ සියලුම අත්දැකීම් පිළිබඳ වැටුණා නම් යම් කිසි අවස්ථාවක අපිට පින්තුනි මොකද්ද වෙන්නේ එහෙනම් අපි කිසිම දෙයක ඇලීමක් ගැටීමක් නැති සත්‍යයටපත් වෙනවා. නැකකින්ති ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් ඇලෙන දෙයක් නැහැ. ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේත් නැහැ. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අවබෝධය ඇති වුණොත් එහෙනම් gedara ඔක්කොම දාලා යයිද කියලා. සැලයට යහද කියලා. එහෙම වෙන්නේත් නැහැ පින්නතුනි. මේ අවබෝධය ඇති වෙච්ච කෙනා හරියට සම්මා දිට්ඨිය පෙරට කොට මේ අවබෝධය ඇති වුණා නම් ඔහු බැඳින් අඩු කරගන්නවා. නමුත් එකක් ඉතිරි කරගන්නවා මොකද්ද? යුතුකම් දෙක ඉතුරු කරගන්න. ස්වාමි භාර්යාවන් වශයෙන්, දරුවන් වශයෙන්, ඥාතීන් වශයෙන්, ගුරු ශිෂ්‍ය ආදී වශයෙන් යුතුකම් දෙක ඉතුරු කරන්න තියනවා නම් යුතුකම් දෙක ඉතුරු කරගන්නවා මම මගේ කියලා දරුවන් පිළිබඳව හෝ ඥාතීන් පිළිබඳව ස්වාමි භාර්යාවන් පිළිබඳව මේ තියෙන දැඩි ඇල්ම අඩු කරගන්නවා ටිකෙන් ටික. මේ ඇල්ම අඩු කරගන්නවායි කියලා කියන්නේ අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් අපි දුක අඩු කරගන්නවා කියන එකයි මේ කරන්නේ. ඒ නිසා මේ ඇලීම අනවබෝධයෙන් මේ ඇලීමෙන් අල්ල ගන්නකම්ම දුක හට ගන්නවා. අතහැරිය ගමන් අතරින් අරින්න මේ දුක අඩු වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කම්පප කියන එක අපි මේ අස්සන්නාසාදී ඉන්ද්‍රිය පෙනවීම සඳහා යම් දෙයක් කරන එක හරියට මත් කැල්ලක් ගත්ත කපුටෙක් වගේ කියලා. මස් කැල කපුට ගත්තම මොකද වෙන්නේ? කපුට ඒ මස් කැලත් අරගෙන හතර පියාඹිනවා. පියාඹුවම මොකද වෙන්නේ? ඕ අනෙක් කපුටට කැවිලා නඩ කොටනවා. නේද? කොටන්න. එතකොට මේ කොටන එකෙන් බේරෙන්න නම් මම මොකද කරන්න ඕන? තෝමස් කියන අතරිනු අතරිය ගමන් මොකද වෙන්නේ? අර කොටන එකෙන් යටි වෙන දුක සම්පූර්ණ නැති වෙනවා. ඒ වගේම අපි ගන්නවා සමහර සත්තු අල්ලන්න යම් යම් උපායන් යොදනවා. දැන් වඳුරන් එළවණු වගේ අල්ලන්න සමහර ගඩයක් හාර යොදන දෙයක් තමයි ඔය සමහර කුරුම්බගේ ගෙඩි වගේ ඒවට යම් යම් දේවල් දානවා කෑම. දැම්මට පස්සේ මොකද වෙන්නේ? මියා මේකට රත දානවා. මේ කියලා සිදුර පොඩියට තියෙන්නේ. අත දාන විතරයි සිදුර තියෙන්නේ. දැන් ඒකට අත දාලා අර ඇතුලේ තියෙන දේ අතර ගත්තා පස්සේ මොකද වෙන්නේ? අතේ ළියට ගන්න බෑ. අතේ ළියට ගන්න නම් මොකද කරන්න ඕන? ඊය අර ඇතුලේ තියෙන දේ බොහොම මෙයා කැමති දෙයක් ඇතුලට දාන්නේ. ඇතුලේ තියෙන දේ අහරින්න ඕන. අත ඇරියොත් තමයි අත ගන්න පුළුවන්. නැත්නම් මෙයා උඩට ආව වෙනවා. අන්නේ වගේ මේනොත් මෙයා අප සමස්ත ජීවිතයම මේ වගේ දෙයක් තියෙනවා. මේක අපි කවදා හරි අවබෝධ කරගන්න වෙනවා. අපි දුකෙන් නිදහස් වෙන කැමති නම් අන්න ඒ දුකෙන් නිදහස් වීමේ මාවතයි පිණිස සමහර අය ධර්මයේ කිව්වම බයයි ඇතැම් විට. ධර්මයේ තේරුම් ගත්තොතින් ධර්මයේ සමහර ළමයිටම සමහර අය ධර්මය අහන්නවත් දෙන්නේ නැහැ කියලා කටයි. ඇයි ඒ? මහාන වේ කියලානේ. බයයි සමහර අය. පින්නතුනි මතක තියාගන්න ධර්මය තමයි කෙනෙකුට දෙන්න තියෙන ලොකුම දායාදය. ධර්මය අහලා දූ දරුවන් දෙනවා කියන අසරණ කරන්නේ නැහැ. මේ පින්නතුන් අහලා ඇති කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙකදී ගැටි කාර පිළිවඳව. ගැටි කාර පිළිවඳව ගැටි කාර කොයි වගේ පුද්ගලෙක්ද? ගැටි කාර පිළිවඳව තොරතුරු අනිවාර්යම මේ පින්නතුන් දැනගන්න අපි ඉතින් දවසකදී පුළුවන් විස්තර කරනවා. ගැටි කාර කියලා කියන්නේ පින්නතුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අනාගාමී වෙච්ච කෙනෙක්. අනාගාමී වෙච්ච ගිහි කෙනෙක්. මේ ගැටි කාර කියන මේ පුතාට හිටියත් තමන්ගේ අම්ම තාත්තා හිටියා. එකම පුතා හිටියේ. අනාගාමී නාට යට මහාන වෙන ඕනකම තිබුණා. නමුත් යා මහානුනේ නෑ මේ අන්ද දෙමෝපියන් සලකන්න ඕන හින්දා මෙයා රැකියාවක් කරගෙන ගෙදරම හිටියා මෙයා. ඒ වගේම උදෑසන මෙයා යනවා මෙයාගේ රැකියාව තමයි කුඹල් වැඩ වළං හදන රැකියාව. සාමාන්‍යයෙන් අනාගාමී වෙච්ච කෙනෙක් දිනොතුනේ මිල මුදල් පරිහරණය කරන්නේ නෑ. ඒක විශේෂ සිද්ධියක් නෙවෙයි කාමරාගේ යාගේ සම්පූර්ණ දුර වෙනවා අනාගාමී වෙච්ච කෙනාට. එයා ගෙදර හිටියත් යා විවාහ ජීවිතයක් ගත කරන විවාහ ජීවිතෙන් අයින් වෙනවා. විවාහ වෙන කලින් කෙනෙක් නම් ඊට පස්සේ අනාගාමී වුණාට පස්සේ විවාහ වෙන්නේ නැහැ. ඔහුට අවශ්‍යතාවය නැහැ. හැබැයි දෙමාපියන නම් දෙමාපියන සැලකීම සඳහා ගෙදර ඉන්නවා. ගැටිකාරකන්නේ වගේ කෙනෙක්. ගැටිකාරීන සාප වෙන තුනේ ඈත ප්‍රදේශවල ගිහිලා හුඹස් වලින් ගැටිත් පස් ගෙනල්ලා හුඹස් කඩලවත් මැටි ගන්න නැහැ. ඔහු ඒ තරම්ම දැහැමි. හුඹස් වලින් අර සතු අයින් වෙච්ච හුඹස් වලින් තමයි මැටි ගන්න. අරගෙන ඒව ගෙනල්ලා වළං හදලා වළං වලට උකරන්නේ බඩු රුවමාරු කරගෙන වළං හදලා එක එක වළඳට මේ පොඩි මේ ලේබලයක් ගහලා තියෙන මේ වළඳට හාල් මෙච්චරයි මිරිස් මෙච්චරයි එහෙම කියනවා. ඉතින් එන අය කොහොමද කරන්නේ? යාට අවශ්‍ය කරන දේවල් තියෙන අර වළං අරගෙන යනවා. මියා උදෑසන අර මැටි හොයාගෙන යද්දී උදෑසනම කෑම බීම උයල යන්නේ ඇතැම් දවස්වල කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා ගෙදරට. පිණ්ඩපාතේ වැඩම කරන අවස්ථාවලදී ඇතැම් මේ අම්මලාට පිණ්ඩපාතේ බෙදන්න හැකියාවක් නැංග නිසා පිණ්ඩපාතේ වැඩියයි කියලා දැනගත්තාම මොකද කියන්නේ? ආනේ බුදුරජාණන් වහන්සේ වඩින පුතා ආහාර පාන සූදානම් කරලා තියෙන ඔබහන්සේ වැඩලා මේව බෙදා ගන්න කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කුටියට වැඩම කරනවා. වැඩම කළේ වළං වලින් ආහාර බෙදා ගන්නයි කියලා සඳහන් කරනවා. කෙනෙකුට මේක හිතන්නවත් බෑ ඇතැම් විට. මෙන්න මේක ඇතුළේ තුනේ ආර්ය මාර්ගයට පත් වෙච්ච අය මේ අනාගාමී ශ්‍රාවකයෙක් නේ. මේ ශ්‍රාවකයන් සහ බුදුරජාණන් වහන්සේලා නැත්නම් රහතන් වහන්සේලා අතර මෙන්න මෙවැනි සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. දැන් කාලේ ගෙදරකට ගිහින් වළං වලින් ආහාර බෙදා ගත්තොත් මිනිස්සු කලකිරේ ඇතැම් විට. නමුත් මේ තරම් ඒ විතරක් නෙවෙයි මෙයා ගැන සඳහන් වෙන සමහර වැසි දවස්වලට මේ ගෙදර තියෙන වහලේ තියෙන සමහර දේවල් සිදුරු ආදී දේවල් මේ ස්වාමීන් වහන්සේලා අරගෙන ගියායි කියලා. ස්වාමීන් වහන්සේලගේ කුටිවලට. එහෙම අරන් ගිහපු වෙලාවේදී මේ ගැටේ කාර ගෙදර ආවට පස්සේ අම්මලාගෙන් අහනවා මොකද උනේ කියලා. අනේ පුතේ එහෙම රහතන් වහන්සේලා ආව ස්වාමීන් වහන්සේලා මේ ආහාරු කාර දීලා අනේ මගේ ශ්‍රාවකයන් වහන්සේලා මට කොච්චර උපකාරයක්ද කළේ එල සාදු කාර දීලා පින් අනුමෝදන් වෙනවා. පින්නතුනි ශ්‍රද්ධාවන්ත කෙනාට තියෙන ලක්ෂණයක් තමයි අපි මේ ඉස්සෙල්ලා කියපාර පොයින්ට් එකක් අපි සාකච්ඡා කළා. දන් දෙන කෙනාගේ දන් දෙන කෙනාට තියෙන ලොකුම වාසියක් තමයි ආර්යයන් වහන්සේලා ඔහුගේ නිවස ගැන ලොකු විශ්වාසයක් කියලා තියෙනවා. ආර්යයන් වහන්සේලා නිතරේ නිවසට වඩිනවා. ආර්යයන් වහන්සේලා හැම නිවසකටම යන්නේ නැහැ. යන්නේ ශ්‍රාවකයන් ලොකු විශ්වාසයක් තියෙන ස්ථානවලට. ඒ අතරේ විශේෂයෙන් අනුකම්පාව සඳහා ගිහිලා තියෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් අර විශ්වාසය ගොඩනැගීච්ච අයගේ ළඟට වැඩිපුර පිණ්ඩපාතේ වැඩම කරලා තියෙනවා. ඇතැම් විට පොහොසත් නම වෙන්න ඕනේ. පොහොසත් තම බලන්නේ වැඩම කරලා තියෙනවා. ඒ ශ්‍රද්ධාව බලලා. ඒ ශ්‍රද්ධාවන්තයගේ ළඟට වැඩම කරාට පස්සේ කිසිම බයක් නැහැ. ඒ අයගෙන ලොකු විශ්වාසයක් තියෙනවා මේ දන් දීමත් එක්ක මේ සම්බන්ධයත් එක්ක ආර්යයන් වහන්සේලාගේ ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා දන් දෙන කෙනාගෙන සඳහන් වෙනවා. එයාට තියෙන ලොකුම වාසියක් තමයි ආර්යයන් වහන්සේලා නිතර ඔහුගේ නිමතට වැඩම කරනවා. ඒ වගේම ආර්යයන් වහන්සේලා දකින්න අවස්ථාව ලැබෙනවා. ඒ ආර්යයන් වහන්සේලාට උපස්ථාන කරන අවස්ථාව ලැබෙනවා. ඒ ආර්යයන් වහන්සේලාගෙන් බණ අහන අවස්ථාව ලැබෙනවා. මේ පින්තුන් අහලපු දිසාකාව ගැන, අනාථපිණ්ඩික සිටුතුමා ගැන, මේ දෙන්නාගේ නිවෙස්වල පින්තුනේ නිතරම ආසන පනවලයි තියෙනවායි කියලා සඳහන් කරනවානේ. ජෙතර ආසන නිතරම පනවල තියෙනවා. ආසන පනවල කියලා කියන්නේ ඇයි? ඔව් ආසන සාමිනාන්තල වැඩියොත් වැඩ ඉන්න ආසන විතරක් නෙවෙයි ඇත්තෙන්ම ආසන පනවන නෑ කියලා කියන්නේම ඔව් අන්න හරි ඊට අමතරව දානේ උදෑසන කාලේ දානේ සූදානම් කළ තියෙනවා පින්තුනි ශ්‍රද්ධාවන්ත ගෙදරක ශ්‍රද්ධාවන්තයි ඉන්න ගෙදරක මෙන්න මේක මේ රැක්කල තියෙනවා 12ට කලින් මේ ගෙදර ආහාර පාන සකස් කරනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් නොවේදියත් දැන් කාලේ හැටියට නම් අඩු ගානේ බුද්ධ පූජා හරි බෙදන්න ඕන කියන හැඟීමක් ඒ ගෙදර ඇත්තන් ළඟ තියෙනට ඕන එනිසා පින්තුනේ නිවෙසක මතක තියෙන බෞද්ධ නිවසක් නම් අපි උදෑසන අවගෙච්ච මොහොත පටන්ම රාත්‍රී නිින්දට යනකම්ම තමන්ගේ ගෙදර පින්තුනේ සමස්ත වැඩ පිළිවෙලම තියෙන ඕන බෞද්ධ වැඩ පිළිවෙලක් උදෑසන නැගිට්ටාම ඉක්මනටම මූණ කඩ පොදගෙන අපි මුලින්ම කරන්නේ මල් ටිකක් කඩලා බුදුහාම ගන්න පූජා කරන තැන් කොටුත් එක්ක ඊළඟට අපි රේඩියෝ එකේ නම් සෙට් පිළිට් එක දානවා බණ ටික දානවා රූපාංගය බණ ටික දානවා අතු උදේ දරුව අවදි වෙන පිළිත් අහමි. ඒ වගේම අපි නුතුනි ඊළඟට අපි උදෑසන ආහාර පාන සකස් කරගත්ත නම් පිරිත්යකට බුද්ධ පූජාවට අපි දරුව ටික රට ගහලා ඉක්මනින් පූජා කරනවා. මේ ඔක්කොම කරන්නේ අතෙන් පිරිත් එක අහලා අර රේඩිය කියන බණ ටිකත් අහමි මෙවැර ටික අපි කරන්නේ. එතකොට දරුව ටික දැහැමි වෙනවා නිරායාසයෙන්ම. ඊළඟ දරුව ටික පාසල් පිටත් වෙනවා අම්මා තාත්තා රැකියාවට නියමිත ආස්ථාන පිටත් වෙනවා. ඒ වගේම හවස අවුරුදු දෙකක වෙලා විනාඩි 10ක් හරි වන්දනා කරනවා. රාත්‍රී බණහන වෙලාවක් නම් බණහනවා. රාත්‍රී නිින්දට යන්නේ පිරිත් අහමින් බණක් අහමින් යන්නේ අපි. ඒ වගේම අඩු ගානේ දැන් වෙනත් ආගම්වල නම් දවසට පස්වතාවක් තමන්ගේ ආගම සිය කරන්න ඕනනේ. නියම කළම තියෙනවා. ඔව් නීතියෙන්ම දැන් සමහර විට ක්‍රිකට් ක්‍රීඩා ඇතැම්මිට අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදී මුස්ලිම් අය ඉන්න සමහර ක්‍රීඩා තරඟවලදී සමහර පීඩනීයතියක් තියෙනවා විනාඩි 10කට වඩා පීඩන නැතර ඉන්න බෑ නමුත් මේ මුස්ලිම් නීති ආපියට තියෙනතුනි ඒගොල්ලන් යාඥා කරන වෙලාව ආවොත් පීඩන ගැනීම නැදීනගෙනම යාඥා කරනවා නමස්කන පීඩාවේ ඒවලට අපේ නම් මොකද වෙන්නේ අපේ පොයලත් මේ සෙල්ලම් කරනනේ නමුත් පින්නතුනි අපි ඇත්තෙන් මෙහෙම දැඩි උග්‍ර ආගමික වාදයක් නෙවෙයි බුදුදහමෙන් කියන්නේ අපි නිතරම පින්නතුනි අපි පස්පාර නෙවෙයි අපි උදෑසන අවදි වෙච්ච මොහොත පටන් රාත්‍රී නිින්දට යනකම්ම අපේ හදවතේ බෞද්ධකම තියෙනවා මේ වැඩ පිළිවෙල පින්නතුන අපේ ජීවිතවල තියෙනවා නම් දිනකතාම දරුවෝ නොමගට ගිහිල්ලායි කියන අමුතුවෙන් අපට දුක් වෙන කාරණයක් නැහැ. ජීතර ප්‍රශ්න කියලා අපට අමුතුවෙන් ප්‍රශ්න විසඳන කියලා උපදේශකයන් කවුන්සලර්ස්ලා හම් වෙන්න යන්න අවශ්‍ය නැහැ. දරුවෝ ටික වයස යනවත් එකම දරුවෝ අකීකරු වෙනවා දෙමාපියෝ කින දෙහන්නේ නැහැ කියලා අවුරුදු 18 20 යනකොට දරුවෝ ටික එක්කරගෙන පන්සලට අමුතුවෙන් එන්න ඕනේ නැහැ. පින්නතුනි දරුවෝ උපතේ පටන්ම දරුවෝ ටික මෙන්න මේ වැඩ පිළිවෙල දරුවන්ට ගෙදර පේනවා නම් මේ ආගමික පරිසරයේ ගෙදර තියෙනවා නම් පින්නතුනි අනිවාර්යයෙන්ම ගෙදර දෙහැමි සමාජය දෙහැමි පරිසරය ගොඩනැගිලා තියෙනවා. පන්සලට නොගියත් දැන් මෙතන මේ අය ගෙදර ඉඳන්ම දෙහැමි වෙලා තියෙනවා. එනිසා මෙන්න මේ ගමන් මගේ යන අවවාද ටිකක් තමයි අපි මේ ත්‍රිපිටකය කියලා මේ හඳුන්වන මේ දහම තුලින් බුදුහාමුදුරුව අපට දායක කළ තියෙනවා. බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා හිටිය කාලේ මොකද කළේ? හමු වෙන කෙනාට අප මුලින් සඳහන් කළ ආකාරයට මේ සදහා පණිවිඩය දේශනා කළා. ඒ පුජ්‍යලංගේ හැටියට බුදුහාමුදුරුවෝ කරුණ ඉදිරිපත් කළා. ඒ පුජ්‍යලංගේ ඇතුළත ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්න වලට අනුරූප උදාහරණ කරුණු ඉදිරිපත් කළා. මෙන්න මේ විචිරලා කියන දහම පින්නතුනේ බුදුහාඳුරන්ගේ පිරිනිවීමෙන් පස්සේ ස්වාමීන් වහන්සේලා කවුරුත් ඒක රාජී වුණා. බුදුහාඳු පිරිනිවන් පාන විට ඊට කලින් සැරියුත් මුගලන් කියන අගසව ජනක දෙනම වහන්සේ පිරිනිවන් පාල තිබුණේ. නම් බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා වහන්සේ කියාරෑමෙන් පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සුවිශේෂ කාර්යභාරයක් සිදු කරනවායි කියන එක දැනගෙන හිටියා. ඒ නිසාම පින්වත්නි බුදුහාඳුරන්ගේ අදිස්ථානය මත බුදුහාඳුරන්ගේ දේහයට කලින් ආදාහනය කරන්න ගිනි දැල්වපු ආස්ථාවේදී ගිනි දැල්ුණේ නැහැ නේද? මේ පින්වත්නි අහලා හැමදෙනාටම ලොකු ප්‍රශ්නයක් ඉන්නේ දල්වනවා දැන් අජාසත් රජතුමා ඉන්නවා ලිච්ඡවි රජවරු ඉන්නවා මේ කවුරුත් ඉඳිද්දි දෙවියන්ට දල්වාද්දි ගිනි දල්වන්නේ ගිනි දල්වෙන්නේ නැහැ. ඒවල ඉදිරිපත් වුණේ කරහත් මහන්සිය කෙනෙක් අනුරුත මහ රහතන් වහන්සේ. අනුරුතවරු සඳහන් කරන්නේ කලබල වෙන්න එක දැම්ම ගිනි තියන අවශ්‍ය නැහැ. ඒක පුජ්‍යලයක් මගේ නෑ යා එනකම් කාටවත් ගිනි තියන්න බෑ කියලා. ඒ කවුදන්නේ? ඔව් මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා 500 නමක් පිරිවරාගෙන ඈස දුෂ්කර ප්‍රදේශයක සිටියේ. මිනිසුන්ට අනුග්‍රහ පිණිසම ධර්ම දේශනා කරමින් පින්ඳ පාටි වැඩම කරමින් මහා කාශ්‍යප මහඳුර කියලා කියන පින්නතුනි අපි සුවිශේෂ වශයෙන් අපි ඉගෙන ගන්න ඕන චරිතයක්. මහා කාශ්‍යප මහඳුරගේ චරිතය මේ පින්නතුන පොත් තියෙන දැන් අලුතෙන් මුද්‍රණය කරපු පොත් තියෙනවා. දයවන්ත ජයගොඩේ පොත් සමාගෙන මුද්‍රණය කරපු පොත් තියෙනවා. රහතන් වහන්සේලා එක එක රහතන් වහන්සේලා ගැන පොඩි පොත් ගහලා තියෙනවා. අතු මහ ශ්‍රාවකගෙනම පොත් තියෙනවා. ඒ නිසා දරුවන්ගේ උපන්දිනවලදී පින්න තුනි අනිවාර්යෙන්ම මේ එක පොත ගන්න එක උපන්දිනේට එක පොත ගන්නවත් පොතකට රුපියල් 100කට වඩා යන්නේ නැහැ. 100ක් 150ක් යන්නේ. දරුවන්ගේ උපන්දිනවලට එක දරුවට එක පොත ගන්න මේ උපන්දිනවලට ගෙනල්ල වෙනම මේ පොත් එක තියන්නේ මේ කාරිත කතා කියවන දෙන්නේ. මාතාසු මහරහතන් වහන්සේ ගැන ධර්මයේ සඳහන් වන්නේ උන්වහන්සේ සඳහස් වගේ කියලා. බුදුහාම දේශනා කරන්නේ මහා කස්සපහරු හඳක් වගේ කියලා. ඇයි හඳක් වගේ කියලා කියන්නේ? හඳ පින්නතුනි අපි දකින්නකොට අපේ මූණ බලාගෙන ඉනවා වගේ පේන්නේ. අපි යනකොට හඳක් අපිත් එක්කම යනවා වගේ පේන. අපි නවතිනකොට හඳක් අපිත් එක්කම නවතිනවා වගේ. අපේ යාළුවෝ වගේ අපිට හිතෙන්නේ. ඒ නිසා තමයි අපි පොඩි කාලේ අපේ හඳ මාම ඈ නමුත් දැන් අපේ දැන් වැඩිහිටි වෙනකොට දැන් අපි දැන් අපේම වයසේ දැන් කියලා නේද? නමුත් එදා සඳමයි අදත් යවුවනේ කියලා කියන හැම තියෙන්නේ නේ හඳ හැමදාම යවුවනේ හඳ හැමදාම ඉන්නව හඳ පින්නතුනි මේ හඳට උපමා කළේ හඳ නිතරම අපට පේනවා හඳ තියෙන කාලේ වතුරක් බැලුවත් වතුරේ හඳ පේනවා හඳ අපි යනකොට අපිත් එක්ක යනවා වගේ පේනවා අපි ඉන්නකොට හඳ එකතන ඉන්නවා වගේ පේනවා නමුත් පින්නතුනි හඳ අපේ මිතුරෙක් වගේ හිටියට හඳට කිසි විටකත් අපට අපේ සාමාන්‍ය ජීවිතයේදී අපට හඳට ළඟා වෙන්න බෑ මහා කාශ්‍යප හඳ කන්නේ වගේ කෙනෙක් මිනිසුන්ට නිතරම පේන හාමුදුරු කෙනෙක්. මහා කාශ්‍යප හාමුදුරු ගැන සඳහන් කරන්නේ දුප්පතුන්ගේ හාමුදුරුවෝ කියලා. දුප්පත් අයගේ හාමුදුරුවෝ කියලා. දැන් ඒක අනිත් පැත්ත තියෙන්නේ. දුප්පත් අයගේ හාමුදුරුවෝ කියලා කියන්නේ මොකද නිතරම පින්න පාත යන ඉතාම දුප්පත් අයින වීදිවල යන්නේ. කපන විසික ආදිවාසීන් ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ කුඹල් වැඩ කරන අය ඉන්න එදිරියන අය ඉන්න ඒ වගේ ඉතාම කිලිඳු අය ඉන්න ප්‍රදේශවල තමයි මහා කාශ්‍යප මහඳුර පින්ඳ පාද වැඩම කරන්නේ. ඇතැම් විට උන්වහන්සේ සත් දිනක් මහා කරුණා සමපය උන්වහන්සේ නිරෝධ සමාපත්තිය සමවැදිලා පින්ඳ පාදේ වැඩම කරන්නේ ඇතැම් විට ඒගාම මීයන්න ඉන්න වයස්කම කෙනෙකුගේ ගෙදරට. ඇතැම් විට ඒ පින්ඳ පාදේ බෙදලා ඒ පින්නේම බොහෝ දිනක් සුගති ගාමී තවස් හදිනවා. සාම් කරුණාවෙන් ක්‍රියා කරපු දෙනෙක් නමුත් පින්තුනි මහා කාශ්‍යප මහඳුර ගැන සඳහන් වෙන උන්වහන්සේ පින්ඳ පාදේ වැඩිනකොට පොඩි ළමයි වගේ එකතරා අවස්ථාවකදී මොන ගේල කැවුම් කමෙන් හිටිය ළමයි ටිකක් ඒ කැවුම් ටික ඔක්කොම මහා කාශ්‍යප මහඳුරට පූජා කරලා තියෙනවා. ඒ තරම් හරිම සමීපයි. නමුත් මහා කාශ්‍යප මහඳුරේ සමීපාගයේ පෙන්වට යාට කිට්ටු වෙන්න බෑ. ඒ කියන්නේ අදහස් වලින් කිට්ටු වෙන්න බෑ කියලා කියනවා. වරක් මහා කාශ්‍යප මහඳුරන්ගෙන් බණහළු මහන්සියට පින්ඳ පාති බෙදපු දායකාවක් මෙහි ගිහිල්ලා දිව්‍ය ලෝක ඉපදලා දෙවඟනක් වශයෙන් ඉන්න අවස්ථාවේදී උන්වහන්සේගේ කුටි අතු වාන්න හැමදාම උන්වහන්සේ හිර පිස්සන හැමදින හැමදාම පාන්දර දෙනවලු. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නැගිටින කලින් මේ අතු ගාලා තිනු. කොහොමද දැනගත්ත පස්සේ මේ කාරණය? දැනගෙන ඊට පස්සේ මහා කාශ්‍යප මහන්සේ ඉතාම හැරෙන් මෙයාට දොස් කියලා තවත් මේ පලාටවත් වෙන්න එපා කියලා පිටත් කළා. මහා කාශ්‍යප මහඳුරන පින්ඳ පාටි බෙදන්න ඇතැම් විට දෙවිවරු මනුස්ස රේතෙන් ඇවිල්ලා කෙනෙකුට පවස්ථා තියෙනවා. ඇතැමිලේ හඳු හඳුනගත්තු අවස්ථාවේම මහකාශ්‍යප හඳුරෝ ඒ දෙවිවරුන්ට ඉතාම ගැටිව දෝෂාරෝපණය කළා කියලා ඔයි මොම කරන්න එපා මේ මිනිසුන්ට සුගතිගාමි වෙන තියෙන අවස්ථාව අහිමි කරන්න එපා කියලා. ඒ ඒ ඒ ආකාරයට එක්තරා අවස්ථාවකදී දෝෂාරෝපණය කළාතු අවස්ථාවකදී හඬමින් දෙවඳනක් ගියපු අවස්ථාවේදී දෙවඳනගේ හිත ඒ දුකෙන් දුක නැති කරන්න බුදුහාරීට පස්සේ ධර්ම දේශනා කළා කියලා. නමත කුසලයට යා පිළිවන්. නමුත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ වගේ ටිකක් හැරෙන් හිටපු කෙනෙක්. ඉතාලම මිනිසුන්ගේ සමීප උදව් කළා වගේම අනිත් පැත්තෙන් ගියායිද දැටිව මෙයාට ලං වෙන්න දෙන්නේ නැහැ. මොකද අර දෙවඟන ඇවිල්ලා අර වගේ උපස්ථාන කරපු අවස්ථාවේදී මහා කාශ්‍යප මහඳුරෝ කියනවා ඔයි වගේ ඔබ ඇවිල්ලා ක්‍රියා කරවතින් අනාගතයයි කියයි මහා කාශ්‍යප මහඳුරෝ දෙවඟනන්ගෙන් උපස්ථාන ගත්තයි කියලා. ඒ දෝෂ ආරෝපණය මට අහන්න බෑ කියලා. එනිසා නිතරම මහා කාශ්‍යප මහඳුරන්ට වරක් බුදුහාමුදුරුවෝ දේශනා කරන මහා කාශ්‍යප ඔබ ජීවිත කාලෙම පින්ඳ පාතෙන් යැපිලි හිටියේ ඔබ ජීවිත කාලෙම රුක් මුල් වල වාසය කළේ ඔබ ජීවිත කාලෙම පාංශුකල සිවුරු පරිහරණය කරමින් හිටියේ දැන් ඔබ රහත් වුණු කෙනෙක් දැන් ওই දුෂ්කර ප්‍රතිපදා අයින් කළා දැන් ඔබ ග්‍රාම වාසයට එන්න නගර වාසයට එන්න ඔබ මිනිත්තු දෙන ගෙවල් වල පිළිගන්න දාන වලට යන්න රජවරු පිටුවල පූජා කරන සිනදු සිවුරු බාර ගන්න දැන් ඔබ ඒ දුෂ්කර ප්‍රතිපත්තිය අත්හරින්න කියලා මහා කාශ්‍යප මහඳුරුවෝ නෑ ස්වාමීනි මම මේ ප්‍රතිපත්තිය අත්හරින්නේ නෑ මම මගේ ජීවිත ඉදිරි කාලයක් මේ වගේම දුසංගධාරියමයි ඉන්නේ කියලා සඳහන් කළා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා මේ මහා කාශ්‍යප මහඳුරුවන්ට ප්‍රකාශයට. මහා කාශ්‍යප මහඳුරුවෝ සඳහන් කරනවා මම මෙහෙම ඉන්නේ මම මෙහෙම ක්‍රියා කරන්නේ පස්සාකාලීන ජනතාවට ආදර්ශයක් වෙන්නයි කියලා. එනිසා පින්නතුන මහා කාශ්‍යප මහඳුරුවන් චරිත කතාව, ආනන්ද හාමුදුරන්ගේ චරිත කතාව, සරියුත් හාමුදුරන්ගේ චරිත කතාව, මුගලන් හාමුදුරන්ගේ චරිත කතාව මේ වගේ ඒවා පින්නතුනි දරුවන්ට දෙන්න මේ පොත් කියලා කියවන්න. මේ සියලුම චරිත කතා මේ ත්‍රිපිටකය තුළ විශේෂයෙන් ත්‍රිපිටකයේ තියෙන පුද්දකනිකාය කියලා ග්‍රන්ථයක්. ඒ පුද්දකනිකාය ප්‍රධාන ග්‍රන්ථ දෙකක් තියෙනවා. උදාන පාළි ආදී ග්‍රන්ථ, විමානවත් වගේ ග්‍රන්ථ, ඒ වගේම අපදාන වගේ ග්‍රන්ථ, චර්යා පිටක වැනි ග්‍රන්ථ. ඒ ග්‍රන්ථ වල මේ රහතන් වහන්සේලාගේ තොරතුරු සවිස්තරාත්මකව සඳහන් වෙනවා. ඒව සිංහලෙන් දැන් පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා මේ චරිත කතා කියනකොට පින්නතුනි ඒකාදිකින් මේ චරිත ගැනම ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඒ වගේම මේ චරිත වල තිබෙන සුවිශේෂී ලක්ෂණ අපේ ජීවිත වලට එකතු කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ආනන්ද හඳුරුගත්තු ආනන්ද හඳුන් වෙනම ලක්ෂණ තියෙනවා. ආනන්ද හඳුන් මිනිස්සුන්ට ඉතාම කාරුණිකයි. ආනන්ද හඳුන් මිනිස්සුන්ගේ හිතරිදවාන හිතන මොකක් කියන්නේ ආනන්ද හඳුතන විශේෂයෙන් කාන්තා පක්ෂයාගේ යම් යම් ඉල්ලීම් බුදුරජාන් වහන්සේගෙන් ඉටු කර ගන්නවිල කියන්නේ ආනන්ද හඳුරන්ට. දැන් දෙක්ෂණී ශාසනය පිටවනකොට ආනන්ද හඳුර හරහ තමයි ආවේ. ආනන්ද හඳුරන්ගේ දැඩි කැපවීම මත තමයි දෙක්ෂණී ශාසනය පිටවෙන්නේ. ඒ වගේම මහා ප්‍රජාපති ගෝතමිය අර සිවුරක් ගෙනල්ලා පිළිගන්න නම් හදපු අවස්ථාවේදී බුදුහාම මහා සංඝයාට දෙන්න කියලා සඳහන් කළා තුන්වතාවක් කිව්වා. ඒ අවස්ථාවේදී ආනන්ද හඳුර ඉදිරිපත් වුණා ස්වාමිනේට පිළිගන්න කියලා. හැබැයි බුදුහාම ඒක නම් පිළිගත්තේ නැහැ. බුදුන් සඳහන් කළේ සංඝයාට දෙන්න සංඝයාට දුනත් මටත් දුන වගේ නිසා මහා ප්‍රජාපති ගෝතමියගේ දාණය මහත්ඵල කිරීම සඳහා කළේ කුමක්ද සංඝයාට පූජා කෙරෙව්වා සංඝයාට පූජා කිරීම අනුසංශ වැඩි නිසා ඒ නිසා පුද්ගලිකව යමක් බුදුරජාන් වහන්සේට පූජා කිරීමට වඩා සංඝයා උදෙසා යමක් පූජා කරවතින් විශාල පිරිසක්ගේ ප්‍රතිග්‍රහ ජන වෙනවා බුදුරජාන් වහන්සේට ඒ පුරස්කාරයක් වෙනවා මෙන්න මගේ කරුණ පින්නතුනි ධර්මයේ තුල සඳහන් වෙනවා මේ තියෙන සියලුම ධර්මකාරණා පිනතුනි බුදුහාමුදුරන් පිරිනිවෙන පස්සේ අපි සඳහන් කළා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ තමයි එවකටීගේ ස්වාමීන් වහන්සේලාගෙන ප්‍රධානත්වය ගැනීම සඳහා හිටියේ. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ ආලහණයෙන් අනතුරුව මේ සියලුම කටයුතු නිමා කරලා අජාසත් රජතුමාගේ මග පෙන්වීම මත අජාසත් රජතුමාගේ දායකත්වය අරගෙන දෙහෙර විහාරස්ථාන ටික ප්‍රධාන ආරාම සියල්ලම පිටසකර කළා. තුන් මාසයක් ගත වෙන කලින් අනතුරු තුන් මාසයක් ගත වෙන තැන පින්නතුනි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තීරණය කළා මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පුරාවෘත 45 දේශනා කරන මේ ධර්මයේ සියල්ලක්ම ඒක රාශී කළා ධර්ම සංගායනාවක් කරන්න ඕන කියන අදහසක් ඉදිරිපත් කළා. ඊට පස්සේ පින්නතුනි මේ සඳහා ඒවකටදී අජාසත් රජතුමා පූර්ණ අනුග්‍රහය දක්වුවා. විශේෂ මණ්ඩපයක් හැදුවා. මණ්ඩපයක් හැදලා පුරාමහයක් විසින් මේ ධර්මය සජ්ජහනා කළා. සජ්ජහනා කරන අවස්ථාවේදී පින්නතුනි ප්‍රධාන වශයෙන් ධර්මයේ ඒ වෙනුවට කොටස් දෙකකට බෙදලා තිබෙනවා. ඒ තමයි ධර්ම සහ විනය කියලා. ස්වාමීන් වහන්සේලා කල්පනා කළා පන්සියක් ස්වාමීන් වහන්සේලා තෝරගත්ත මේ සඳහා. ධර්ම සංගායනය සඳහා ස්වාමීන් වහන්සේලා 500ක් තෝරගත්තා. 500ක් තෝරගන අවස්ථාවේදී මේක තෝර ගැනීම සඳහා මූලිකත්වයේ ගත්තේ මහා කාශ්‍යප මහඳුරෝ. මහා කාශ්‍යප මහඳුරෝ කොයි කොයි දෙන්න ඕන කියන එක තීරණය කළා. ඒ සියලුම ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා වෙන්න ඕන. ඒ සියලුම ස්වාමීන් වහන්සේලා නිකං රහතන් වහන්සේලා නෙවෙයි සිව් පිළිසිඳියාපත් ආර්ථ ධර්ම නිරුද්ධ ප්‍රතිවාහන කියන මේ කරුණු හතරෙන් කොහොසත්ව. ඊර්තිමත් ස්වාමීන් වහන්සේලා තෝරගත්තා. හැබැයි එක්කෙනෙක් තෝරගත්ත රහත් නොවෙච්ච කෙනෙක්. ඒ කවුද? ඒ ආනන්ද හාමුදුරුවෝ. එනිසා කට්ටිය කල්පනා කළා මේ එක්කෙනෙක් ඉන්නව රහත් වෙලා නැහැ. මොකද්ද මේකට හේතුව? මේ ඇයි එහෙම කෙනෙක් තෝරගත්තේ කියලා. ආනන්ද හාමුදුරුවෝ ධර්ම සංගායනා කියන කලින් දවස් ඉතාම දැඩි වීරියෙන් භාවනා කළා, සක්මන් කළා, එළි වෙනකන් වගේ භාවනා කළා. අන්තිම මොහොතේ සැරපෙන්න හදනකොටම ආනන්ද හාමුදුරුවෝ රහත් භාවයට පත් වුණා. ඒ නිසා දැන් 499 දෙනෙක් ධර්ම සංගායනා සඳහා සූදානම් වෙලා ආසනාරූඪ වෙලා ඉන්නවා. එක්කෙනෙක් අඩුයි බැලුව වටපිට කො ආනන්ද හාමුදුරුවෝ කියලා. ආනන්ද හාමුදුරුවෝ ආස්ථාවේ තමන්ගේ ආසනයට ඊරිද බලෙන්න ඒ ස්ථානට වැඩම කළා කියලා ධර්මයේ සඳහන් කළා. ඒකෙන් තමයි උන්වහන්සේ ඔප්පු කළේ තමන් වහන්සේ දැන් රහත් භාවයට පත් වෙලායි කියලා. ඒ අවස්ථාවේදී පින්නතුනේ මහා කාශ්‍යප හාමුදුරුවෝ විශේෂ ප්‍රකාශයක් කළා. මොකද ප්‍රකාශය? ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ඉතාම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ආනන්ද හාමුදුරුවෝ කාරණා කිහිපයකින් අගතැන්පත් වෙලා හිටියේ. බුදුහාඳුරෝ අගතනතුරු දෙන වෙලාවේ අගතනතුරු හතරක් අටක් වඩා සංඛ්‍යාවක් මහත් හිමිලා තිබුණා. ඊට දැක්කම් වික්කවේ මම සාවකානන් විස්මුණන් යදිදන් ආනන්ද. ඊට දැක්කම් වික්කවේ මම සාවකානන් විස්මුණන් ගතිමන්සානන් දිටිමන්සානන් සතිමන්සානන් අස උපට්ඨාකානන් ධම්ම බණ්ඩාගාරිකානන් ආදී වශයෙන් සතිමත්ය අතුරින් දිටිමත්යයෙන් වීරමත්යයෙන් ධර්ම බාණ්ඩාගාරිකයෙන් උපස්ථායයෙන් අතුරින් කියන කරුණු හතරකින් ආනන්ද හාමුදුරණ අගතැන්පත් සමහිම වෙලා තිබුණා. එනිසා මහා කාශ්‍යප හාමුදුරුව සඳහන් කළා ආනන්ද හාමුදුරුව මේ වගේ ඉතාම ධෛර්ය සම්පන්න කෙනෙක්. ඒ වගේම බුදුහාර හැම තැනදම දේශනා කළ ධර්මයේ සියල්ලක්ම ආනන්ද හාමුදුරුවන්ට නැවත දේශනා කළා. ආනන්ද හාමුදුරුව ධර්ම බාණ්ඩාගාරයක් වගේ. ඒ නිසා මෙවැනි අවස්ථාවක ආනන්ද හාමුදුරුව රහත් වෙච්ච අවස්ථාවක බුදුහාමුදුරුව වැඩ සිටින නම් අනිවාර්යෙන්ම බුදුහාමුදුරු සාදුකාර පවත්වනවා. ඒ නිසා දැන් බුදුහාමුදුරනේ ඒ වගේ තියෙන මට තියෙන කියලා තිරස ඉදිරියේදී ආනන්ද හාමුදුරන්ගේ මේ රහත් භාවයේ පිළිබඳව ප්‍රශංසා ප්‍රකාශ කළා. සාදුකාර දුන්නා කියලා සඳහන් කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඒ නිසා මෙන්න මේ රහතන් වහන්සේලා 500 නම් එකතු කරලා පුරාන් 6 මාසයක් තිස්සේ පින්නතුනේ මේ ධර්මයේ සංවහනා කළා, සජ්ජහනා කළා. එහිදී ධර්මයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා ධර්ම විනය කියලා. ධර්ම විනය. පස්සේ තමයි පින්නතුනේ අභිධර්මය කියලා කොටස වෙන් වුණේ ත්‍රිපිටකයේ විදිහට. පළවෙනි ධර්ම සංගායනා වෙලාවේ ධර්ම විනය සංගායනා කරන්න ගිහිල්ලා මුලින්ම ස්වාමීන් වහන්සේලා තීරණය කළා අපි ධර්මයේ විනයද සංගායනා කරන්න කියලා. දේවස්ථාන විදරහතන වහන්සේලා ඒකම තිබ තීරණයකට ආවා. ධර්මයට වඩා ප්‍රධානයි විනය. විනයෝනාම ශාසනසායෝ. විනය තමයි ශාසනයේ ආයුෂ. ඒ නිසා අපි විනය පළමුවෙන්ම සංගායනා කරමු කියලා. දේවස්ථාන විදු පින්නතනේ විනය අතුරින් බුදුහාර දේශනා කළා හේතදගම් වික්‍රේ මම සාවකහණන් විනය දරානම් වික්කුණන් යදිදන් උපාලේ කියලා. මහණෙන මගේ ශාසනයේ විනයදර වික්කුණ අතරින් අග්‍රස්ථානට පත්වන්නේ උපාලේ කියලා. උපාලේ හාමුදුරුවෝ පෙරමුණේ තියාගෙන මුලින් පින්නතුනි විනය සංගහනා කළා. විනය සජ්ජහනා කළා. විනය දින කොටස් විසිරලා දින කොටස් ඉතාම ප්‍රමාණිකව සකස් කළා. විනය පිටකේ නිමාට පත් කළා. ඊට පස්සේ බැලුවා කවුද සූත්‍ර සඳහා ප්‍රධානත්වය ගන්න කියලා. එතකොට පෙනී ගියා කවුරු තීරණය කළා බුදුහාමුදුරුවෝ දේශනා කරපු තීරම ධර්ම පාඩ නැවත ආනන්ද හාමුදුරුවෝ වෙත පුත්‍රිකව දේශනා කළා කියලා. එනිසා මෙතෙන්දී සූත්‍ර පිටකයේ සඳහා සූත්‍ර සඳහා ප්‍රධානත්වය ගන්න ඕන ආනන්ද හාමුදුරුවෝ කියලා ආනන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සූත්‍ර සජ්ජහනා කළා. මෙන්න මේ විදිහට පින්නතුනේ පුරාන් 6 මාසයක් තිස්සේ අභිඥාලාභී රහතන් වහන්සේලා 500 නමක් දැඩි කැපවීමකින් මුළුවන් කාලයක් පුරාම වැඩ සිටමින් මේ ලෝකයේ තියෙන මහා ජන් සම්භාරයේ ඥාන සම්භාරය සංගායනා කළා, සජ්ජහනා කළා. සජ්ජහනා කරනවා කියන්නේ එකට එකතු වෙලා ප්‍රකාශ කරනවා. සජ්ජහනා කරන සංගායනා කරනවා කියන්නේ මේකමයි. මෙහෙම දේශනා කරපු කොටස් කොටස් වලට ක්‍රමානුකූලව පිළිවෙලකට සකස් කළා. හරියට සඳහන් කරන විතරිය තියෙන මල් ටිකක් එක අනුපිළිවෙලකට සකස් කරන්නා වගේ බුදුහාමුදුරුවෝ පිටින් පිට දේශනා කරපු ධර්ම කාරණා ඉතාම ප්‍රමාණිකුලව සකස් කළායි කියලා. පින්නතුනි දැන් තියෙන අනුපිළිවෙල බුදුහාමුදුරුවෝ වැඩ සිටිය කාලේ තිබුණේ නැහැ. දැන් අපට දැක්ක ගමන් දීගණිකයි ගත්ත ගමන් දීගණිකයි සම්පූර්ණම තියෙන දිග සූත්‍ර ටික. මජ්ක්‍ධිමනිකයි ගත්ත ගමන් මජ්ක්‍ධිමනිකයි සූත්‍ර ටික ඔක්කොම තියෙන මධ්‍යම ප්‍රමාණ සූත්‍රය 152. සංයුතනිකයි එක එක භාෂිත තියෙන ශ්‍රාවක භාෂිත බුද්ධ භාෂිත දේව භාෂිත ඍෂි භාෂිත ඔක්කොම ප්‍රමාණිකුලව වෙන් කළ තියෙන සංයුතනිකයි. අංගුත්තරනිකයි එකේ ඉඳන් 13 දක්වා ටිකෙන් ටික වර්ධන වන ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. ඉතාම ප්‍රමාණිකුලව අපට දැක්ක ගමන් පින්නතුනි ආහාරයෙන් කියන්න පුළුවන් විදියට මේ ස්වාමීන් වහන්සේලා මේ සංග්‍රහණ කළා. සංග්‍රහ කළා. ඒ විතරක් නෙවෙයි මේ පළවෙනි ධර්ම සංග්‍රහණය අනතුරුව ස්වාමීන් වහන්සේලා තීරණය කළා මේව දිගින් දිගටම ගෙන යන්න එක ලේසි නැහැ. ඒ නිසා මේව අපි කණ්ඩායම් වලට බාර දෙමු කියලා. ඒ නිසා කලේ දීගණිකා සූත්‍ර ටික ඔක්කොම එකට එකතු කරලා සංග්‍රහ කළා. දීගණිකා බාර දුන්න කාටද? ආනන්ද හාමුදුරන්ට. ආනන්ද හාමුදුරුවයි ආනන්ද හාමුදුරන්ගේ ශ්‍රාවක පිරිසට බාර දුන්නා දීගණිකා සූත්‍ර ටික. ඊළඟ මධ්‍යම ප්‍රමාණ සූත්‍ර 152ක් තියෙනවා. ඒ මධ්‍යම ප්‍රමාණ සූත්‍ර ටික බාර දුන්නා සරියුත් හාමුදුරන්ගේ ශිෂ්‍ය පිරිසට. ඒ වන්ට සරියුත් හාමුදුරුවෝ පිරුවන් පාල තිබුණේ සරියුත් හාමුදුරන්ගේ ශිෂ්‍ය පිරිසට මේ ටික බාර දුන්නා. ඊළඟ සංයුත්තනිකාය සූත්‍ර ටික බාර දුන්නා මහා කාශ්‍යප හාමුදුරුවන්ටයි උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසට. අංගුත්තරනිකාය බාර දුන්නා අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රධාන උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසට. උද්දමනිකායට ඇති ග්‍රන්ථ විනය නිකාය ග්‍රන්ථ පහක් ප්‍රධාන වශයෙන් තියෙනවා. සූත්‍ර විනය අභිධර්ම කියන මේ ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයේ ප්‍රධාන නිකාය ග්‍රන්ථ පහකට බෙදලා තියෙනවා. මේ පින්නතුල දීව පොතේක තියෙනවා. පොත ගිහිලා බලන්න අපි පොතේ තියෙන එක එහෙම කියන්නේ. පොත කියවන දැන් අපි මේ අද ඉඳන් ඉදිරියට ඒ අපි සාකච්ඡා කරන සූත්‍ර ගැන සාරාංශයක් මේ පින්නතුල දෙනවා. දිගටම ආවදින් මේක එකතු කරගන්න පුළුවන්. හැබැයි ආවදින් තමයි දෙන්නේ. නේනායට දෙන්නේ නැහැ. එක්කෙනෙකුට එකයි දෙන්නේ. ඊට වඩා දෙන්නේ නැහැ. මේ ඇමිනියෝ දිගටම දෙනවා. නිකන් දෙන්නේ නැහැ. මම සල්ලි ගන්න නැහැ. මයින්ද හාමුදුරුවන් ගන්න දෙන්නේ නැහැ ඔක්කොම. මේ හොඳයි පින්නතුනි දැන් මේ විදියට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකේ නිකාය ග්‍රන්ථ පහකට බෙදලා තියෙනවා. මේ පහ වෙන වෙනම ඒ ස්වාමීන් වහන්සේට බාර දුන්නා. ඒ වගේම විනය පිටකේ සම්පූර්ණ බාර දුන්නා විනයදරයන් අතරේ අග්‍රස්තනපත් වෙලා හිටිය උපාලේ ස්වාමීන් වහන්සේ අතට සිත් පිළිතර බාර දුන්නා. මෙන්න මේක තින්නතුනි යුගයෙන් යුගයේ මේ ස්වාමීන් වහන්සේලා මේ ටික ඉතාම අමාරුවෙන් දුෂ්කරතා මැද්දේ විශාල කැපවීමකින් මේ ටික ආරක්ෂා කළා. මේ පින්තුන් දන්නවා ඊට පස්සේ පළවෙනි ධර්ම සංගායනා බුදුහාමෙන් පිරන් සෑමෙන් තුන් මාසයකට පස්සේ තිබ්බේ. දෙවෙනි සංගායනා බුදුරජාණන් වහන්සේ පිරිනෙන පස්සේ අවුරුදු 100කට පස්සේ තිබ්බේ. ඊට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනා තිබ්බේ අශෝක රජතුමාගේ කාලේ බුදුහාමෙන් පිරිනීමෙන් අවුරුදු 100කට පස්සේද? අවුරුදු 236කට පස්සේ කරපු මේ ධර්ම සංගායනා පස්සේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවේ ඇයට මේක බාර දුන්නා. හරියට සහය දෙවීමක් වගේ. ඉන්දියාවේ අවුරුදු 236 දුවලාව ඉතුරු ටික ගන්න බැට් එක අපට දුන්නා. ඊට පස්සේ අපේ හාමුදුරුවෝ මොකද කළේ? අපේ බැටි වගකීමකින් මේක අතර ගත්තා. ඉන්නතන දැන් ග්‍රන්ථ හැටියට කිව්වොත් විශාල ග්‍රන්ථ පිටු 800 ගණනක එක ග්‍රන්ථයක් එකෙන් ග්‍රන්ථ 60කට චිත්ත සංඛ්‍යාවක් ග්‍රන්ථ දිනු මේව ග්‍රන්ථ හැටියට ගත්තොත්. ඒ විතරක් නෙවෙයි ග්‍රන්ථ වලට අමතරව අටකතා කියලා වෙනම සංකදයක් ආවේ. සියල්ලක්ම ධාරණ ශක්තිය මතක ශක්තියෙන් අරන් ආවේ. තුන්වෙනි ධර්ම සංගායනාවට අවුරුදු 236 කරගෙන ආවා. එයින් පස්සේ පින්නතුනි ලංකාවට ඇවිල්ලා 236 ඉඳන් බුද්ධ වර්ෂ 440 වෙනකන් ලංකාවේ අවුරුදු 200 ගණනක්ම අපේ ලංකාවේ ආන්දෘ මේක පරපුරෙන් පරපුරට කටපාඩම් කරමින් අනාගත පරපුරට උරුම කරමින් මේක රැගෙන ආවා. රැගෙන ආවිල්ලා අපි දන්නවා වළගම්බ රාජ සමය කාලේ බුද්ධ වර්ෂ 440 ගණන්වලදී ලංකාවේ ලොකු උත්සාහයක් ඇති වුණා. අවුරුදු 2000ක කාලයක් ලංකාවේ වැස්ස ලැබුණේ ගස්කොලන් දීලෙල ගිහිල්ලා ආහාර පාන නැතිවල ඉතාම දුෂ්කර කාලයක් ගත කළා. මේ කාලේ රහතන් වහන්සේ ලංකාවේ වැඩ සිටිය කාලයක්. ලංකාවේ රහතන් වහන්සේලා කල්පනා කළා ලංකාවේමයි ඔක්කොම ගියත් ඔක්කොමයි ලංකාවේ පිරෙන පාන මේ කාලේදී. ඒ නිසා ටික දිනේ ස්වාමීන් වහන්සේලා මොහොත තරණය කළ ඉන්දියාවට වැඩම කළා. දකුණු ඉන්දියාවේ ඉඳගෙන කටපාඩම් කරමින් මේක රැගෙන ආවා. ඊට පස්සේ ලංකාවේ තිය හාමුදුරු මොකද කළේ? ලංකාවේ බොහෝ දෙනෙක් ලංකාවේ රහතන් වහන්සේ 20,000ක් පිරෙන තරග කියලා සඳහන් කරන මේ සාගතේ ඉඳලා ඉතුරු වෙච්ච ස්වාමීන් වහන්සේලා කලේ මහවැලි ගඟේ වැලි තලාවල වැලි ගොඩ ගහගෙන වටේ ඉඳගෙන මේ වැලි ගොඩට හේතු වෙලා නිදි මරාගෙන බඩගින්නේ මේ ධර්මයේ කඩපාඩම් කරමින් ඉතාම වරින් ආරක්ෂා කරගත්තා. අවුරුදු 12කට පස්සේ සාගතෙන් පස්සේ ඉන්දියාවට වැඩම කර ස්වාමීන් වහන්සේලා නැවත ලංකාවට ආවා. ලංකාව ඉතුරු වෙච්ච ස්වාමීන් වහන්සේලා නැවත දෙගොල්ලම වෙන වෙනම මේක සංගහනා කළා, පජහනා කළා. මේක හරිද කියලා බලන්න. දෙගොල්ලම නිර්ණය කළා හරි. දෙගොල්ලම නැවත එකටත් ආයි සංගහනා කළා. තීරණයක් කළා. පරදුරටත් මේක මේ විදිහට කටපාඩම් වෙන අරගෙන යන අමාරුයි. එනිසාත් මේක ග්‍රන්ථාරූඪ කරමු කියලා පින්නතුනි තීරණය කළා තමයි. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු 440කට පස්සේ මාතලේ ආලෝක විහාරයේ අලු විහාරය කියලා අපි කියනවා. ආලෝක විහාරදී මේක මේ 84,000ක් ධර්මස්කන්ධය අපේ ස්වාමීන් වහන්සේලා ග්‍රන්ථාරූඪ කළා. සුත්කොල පොතේ ලිව්වා මේ මහා ධන සම්භාරය පින්නතුනි. මෙන්න මේ 440 මේ දක්වා පරපුරෙන් පරපුරට සුත්කොල පොතේ ලියමින් පට නැති වෙච්ච දැටි ඌවදුරු අවස්ථාවලදී විදේශ ආක්‍රමණ අභියසන් මුලදී ලොකු කැපවීමකින් ඇතැම්ක නිරාහාර විඳගෙන ඇතැම්ක නොයෙක් විදිය ගැටලුවට මුහුණ පාලා ජීවිත හානි සිදුවන අවස්ථාවලදී මේ සියලුම අභියෝග අභියස ශ්‍රී ලාංකික ස්වාමි වහන්සේලා පින්තුනේ විශාල කැපවීමකින් මේ ධර්මය ආරක්ෂා කරලා දැන් අවුරුදු දෙකකට අධික කාලයක් ලංකාවේ මේක සුරක්ෂිතව තියාගත්තා. මේ සුරක්ෂිත කරපු ධර්ම තමයි පින්තුනේ පස්සේ කාලේ නැවතත් පිට රටවට මේ ධර්ම ඉන්දියාවේ විවිධ මහින්දයන් වහන්සේගේ පස්සෙන් ටිකින් ටික ඉන්දියාවේ නැහැනේලා කියන එක. ඉන්දියාවේ මේ ත්‍රිපිටකය කිලි වුණා. Hindu ආක්‍රමණ නිසා, Muslim ආක්‍රමණ නිසා නමුත් ලංකාවට රැගෙන ආපු මේ නිර්මල බුදුදහම පින්තුනේ ලංකාවේ මිනිස්සු ආරක්ෂා කරගත්තා. මේ ආරක්ෂා කරපු ධර්ම තමයි නැවත ලෝකෙටම මේක ගියේ. දැන් කාලේ පින්තුනේ මේක කිරිගරුණ ගල්වල ලියලා තියෙනවා. විවිධීය ග්‍රන්ථවල ලියලා තියෙනවා. විවිධීය ගල්වල ලියලා තියෙනවා. රන්පත්වල ලියලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ පරිගණක ගැට ගැල්ල තියෙනවා. මේ වගේ නොඑක් තාක්ෂණ වලට මේක දාලා තියෙනවා. නමුත් ඒ සියල්ලට මුල් වුණේ අපේ විශේෂින් ලාංකික ස්වාමීන් වහන්සේලා දැඩියේ කැපවීමකින් මේක ආරක්ෂා කළ නිසා. ඒ සඳහා ලංකාවේදී දිහි දන සද්ධාන්ත උපාසක උපාසිකවන් පින්තුනේ මේ සාගත කාලවලට ඇතුළේ තමන්ගේ දරුවන්ට තියෙන කැම ටික අරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේට දීලා ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කළා. තමන් බඩගින්නෙන් ඉඳගෙන ස්වාමීන් වහන්සේට ආහාර පාන දෙවිලා ස්වාමීන් වහන්සේ ජීවත් කරවල තමයි ලොකු කැපවීමකින් මේ ධර්මය ආරක්ෂා කළේ. ඒ සඳහා ලංකාවේ ශ්‍රද්ධාවන්ත උපාසික උපාසිකාවන් දරුවන් හදද්දී එක දරුවෙක් වැඩිපුර හැදුවා. ඇයි ඒ? ඕ සාසනයේද සාසනය ආරක්ෂා කරන්න. ඒ නිසා දැන් කාලේ අපිට මේක අමතක වෙලා තියෙන්නේ. පින්නතුනේ දරුවන් හදද්දී එක දරුවෙක් වැඩිපුර හදන්න ඕන අනිවාර්යයෙන්ම. සාසනය සඳහා තමාට ගෙදර හදන්නම බැරි කෙනා තමයි පන්සලට යවනවා. එහෙම නෙවෙයි ගෙදර හොඳම දරුවයි පන්සලට බාර දෙන්නේ අපි. පින්වන්තම ළමයේ ගේ සඳහා සකස් වෙන පිණුතුනි. දෙමෝපියන්ගේ තේ සඳහා අදහසක් තියෙනවා නම් ඒ වගේ දරුවෝ මවකුසේ පිළිසින ගන්නවා. ඒකට හුඟක් උදාහරණ තියෙනවා අපේ මෑත කාලේ සාහිත්‍යයේ. මෑත කාලේ ඉතිහාසයේ ඒකට සඳහස් කාඩක තියෙනවා. ඒ නිසා මෙන්න මේ කැපවීම කරන නිසා පිණුතුනි තමයි අපිට ත්‍රිපිටකයක් කියන මේ ධර්මයක් අද අපිට ඉතිරුනේ. පිණුතුනි අපි ගන්නවා අපේ රටේ ඉතිහාස මහා දස්තරුවෙක් මාටින් වික්‍රමසිංහ කියලා. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරනවා මුළු ත්‍රිපිටකයම නෙවෙයි අපේ ධර්මයේ තියෙන එකම ජාතක පොත් වහන්සේ විතරක් යම් කෙනෙක් කියවනවා නම් ජාතක පොත කෙනෙක් තමන්ගේ ජීවිත කාලය කියවනවා නම් ඌට අවුරුදු 500ක ජීවිත පරිඥානයක් ලැබෙනවා කියලා. අවුරුදු 500කින් තමයි ඉතරට ගියා. ජාතක පොත හරියට කියලා ඒක මතක තියාගත්තා. ඒ පින්නතුනි මේ ත්‍රිපිටකයේ පුත්‍රකනිකාය ග්‍රන්ථ 15න් එක ග්‍රන්ථයකට ලියපු පරිවාර කතා ටික අහලේ. පින්නතුනි ත්‍රිපිටකය කියලා කියන්නේ අවුරුදු 500ක ජීවිත පරිච්ඡේදයක් නෙවෙයි. ත්‍රිපිටකය කියලා කියන්නේ පින්නතුනි සාරා සංකල්ප කල්පනාස් එක අධ්‍යයන ටිකක් නෙවෙයි. ලෝකෙ නොයෙක් විදිහේ විද්‍යාන් තියෙනවා. ලෝකෙ නොයෙක් විදිහේ භාෂාවන් තියෙනවා. ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි නොයෙක් විද්‍යාන් තියෙනවා. මේ විද්‍යාන් වල හරය ගතොත් පින්නතුනි මේ විද්‍යාන් වලින් මිනිසුන්ගේ සැබෑ නිදහස, සැබෑ විමුක්තිය, සැබෑ සතුට හේතුන කරුණගතින් ඉතාම කල්පය තියෙනවා. ඒ නිසා මේ තියෙන දර්ශන අතුරින් පින්නතුනි වටිනාම දර්ශනය තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. ලෝකේ තියෙන ඉහළම බුද්ධිමත් එකට විද්‍යාන් කෙනෙකුට තමන්ගේ ජීවිතය ළඟා කරන පුළුවන් ඉහළම බුද්ධිමත්කමට ළඟා වෙන්න පුළුවන් දැනුම් සම්භාරයක් මේ තුළ තියෙනවා. ඒ නිසා තමයි අපි දන්න වර්තමාන කාලයේ සමහර විදේශගත රටවල ළය හොඳටම ඉගෙනගෙන ඇතැම් විට ආචාර උපාධියක් පාස් කළා. ඇමරිකාවේ තේ වගේ හිටියේ මෑත කාලේ බික්කු බෝධි කියලා හඳුරු කෙනෙක්. මේ හඳුරු දර්ශන විශ්වයෙන් ආචාර උපාධිය කළ ඇමරිකාවේ ආවේ කොහේද ලංකාවට ආවේ. මුලින් ඉන්දියාවට වැලි ඉන්දියාවේ ලංකාවට ලංකාවේ මහාන වෙලා දුෂ්කර ප්‍රදේශවල ඉඳගෙන භාවනා කළා. විශාල මෙහෙවරක් කළා ත්‍රිපිටකේ ග්‍රන්ථ ගානක් උන්වහන්සේ ඉන්දියට හැරෙව්වා. අපේ රටේ කෙනෙක් ඉගෙන ගත්තොත් මොකද කරන්නේ? අපේ රටේ ගම්බද ඉන්න කෙනෙක් නගරයට එනවා, නගරෙන් කොළඹට එනවා, කොළඹින් වඩා හොඳ රටකට යනවා, රටම දැක ගන්නවා. විදේශගත අය ඉහළට ඉගෙන ගත්තා මොකද කරන්නේ? ඒ කට්ටිය මේ පැත්තට එන්නේ. අපි ඇහි යනවා, එහෙ කට්ටිය මෙහෙ එනවා. ඇතැමිට පින්නතුන ආරණ්‍යගත ප්‍රදේශවල අපි දන්න සමහර ආරණ්‍යවල ඇතැමිට අක්කර 30 ගණන් තියෙන ආරණ්‍ය තියෙන ලංකාවේ ওই ලග්ගල තියෙන ලග්ගල මාතලේ තියෙනවා. ඒ වගේම තුරුණෑගල මැණිකිරුර ආදී ප්‍රදේශවල තියෙනවා. සිංහරාජා ආදී ප්‍රදේශවල තියෙනවා. මේ ආරණ්‍යවල ඇතැමිට පල්ලෙහා ඉන්නේ ලංකාවේ හාමුදුරුවෝ. ආරණ්‍ය උඩම ඉන්නේ ඇමරිකාවේ, ජර්මනි, එංගලන්තේ, ස්විස්තරලන්ත කට්ටිය. ඉතාම දුක්තර ප්‍රතිපත්ති රකිමින් දැඩි පරිත්‍යාගයෙන් මේ දහම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගන්නවා. ඒ නිසා පින්තුනි ත්‍රිපිටකය කියන්නේ බුදුහාමුදුරන්ගේ ඥාන සම්භාරය. ඒ ඥාන සම්භාරයේ එක අකුරක් වැරදි අකුරක් නැහැ පින්තුනි. එක වාක්‍යයක් වැරදි ප්‍රකාශයක් නැහැ. එක වචනයක් විද්‍යාව කොච්චර දිනුනත් ඒකෙන් විද්‍යාවෙන් මේක මෙහෙම නෙවෙයි කියලා මෙතේ පොප්පු කරන්න බැරිවල තියෙනවා. ඒ නිසා පින්තුනි මේ සත්‍ය වූ ඒ වගේම හැම දහම් පදයකම පුද්ගලයාගේ දුක නිවෙන විදිහේ වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් අපි හැම දෙයක්ම කරන්නේ දුකෙන් නිදහස් වෙන්න. නේද? හැම දෙයක්ම කරන්නේ ඉගෙන ගන්න, විශ්වවිද්‍යාල යන්නේ, ඉහි පින්තුන් රැකියා කරන්නේ, විවාහ වෙන්නේ, මේ හැම දෙයක්ම සතුට සඳහා කරන්නේ. පින්තුනි බලන්නේ ටික ඔක්කොම කළා මහාචාර්යවරෙක් ගත්තා අන්තිම වෙද්දී ඉස්රාම යන අවුරුදු 65 සතුටෙන් දෙන්නේ. සතුට නෑනේ අර පොඩි කාලේ ජීවිත සතුටක් අහිමි වෙලා ඉගෙන ගන්න කියලා ගිහිල්ලා නේ අපිනේ දැනුමත් ඔයාගේ සහිමි වූ සන්තෝෂය කියලා කියන්නේ සතුට අර පොඩි කාලේ දුවල පැනලා සෙල්ලම් කළා මුහුද දැකලා ගඟ දැකලා කැලෑව දැකලා උද්‍යානයක් දැකලා තිබෙච්ච සතුට දැන් අපිට තියෙනවද අපි මහා උගත් දුවේ කියලා හිතන් ඉනවනේ අර පොඩි කාලේ තිබෙච්ච සතුටත් දැන් අපට අහිමි වෙලා කියන්නේ පොඩි කාලේ ගඟක් දැක්කම මුහුද දැක්කම අපි කොච්චර සතුටටපත් වෙනවද දැන් අපි ඇතැමිට සතුට හොයාගෙන කියලා ඉස්කෝලේ ගිහිල්ලා අවුරුදු ගාණක් ඉගෙනගෙන ඇතැමිට උපාධිය අරගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා මහාචාර්යවරු ඇසුරු කරලා අපට අර තිබුණු සතුටක් නැති වෙලා දැන් තියෙනවා. කිනුතුනි නැවත අපි මේ සතුට කරා යන්න නම් අපිට තියෙන එකම එළිය තමයි, එකම ආලෝකය තමයි මේ සදහම් පණිවිඩය. බුදුහාමරණ මේ දහම. හැකි සෑම අවස්ථාවකදී පින්නක අඳුම ගන්න එක සූත්‍රයක් අපි උදිහා උත්සජ්ජහන කරන කරණීයක සූත්‍රයයි. ඒ එක සූත්‍රයේ විතරක් දැක්කත් පින්නතුනි. ඒ එක සූත්‍රයක තියෙන ගතිගුණ ටික විතරක් අපේ ජීවිතේට සම්බන්ධ කරගන්න පුළුවන් නම් අපේ ජීවිතෙන් අපි දැන් ඉන්නවට වඩා විශාල ප්‍රමාණයකින් අපේ දැනුමකින් හරයාවකින් අපි ඉදිරියට යනවා. දැන් බලන්න මේක එක ධාතාවක් බලන්න. මාසා යසානි යම් පුත්තං ආයිසා ඒක පුත්ත මනුරක්කේ ඒවංති සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ අම්ම කෙනේ සමන් තියෙන එකම පුතා යන්ති සෙනෙහසකින් හදනවා නම් සෙනෙහසක් ආදරයක් දක්වනවා නම් ඒ වගේ සෙනෙහසක් අනිත් සත්ත්වෙන දක්වන කෙනෙක් මේකින් කියනවා. පින්නතුනි යන්ති කෙනෙක් මේ බුදුදහමෙන් ප්‍රතිඵල ගන්න බලාපොරොත්තු වෙනවා නම් කලින්ම කරන්න ඕනේ එකම දේ තමයි කරණිමෙද සූත්‍රය හොඳට කියවලා කරණිමෙද සූත්‍රයේ තියෙන ಗುಣ ටික Taman ජීවිතයට සම්බන්ධ කරගන්න. ඊළඟ අනිත් ප්‍රධාන සූත්‍රය තමයි සතිපට්ඨාන සූත්‍රය. මහා සතිපට්ඨාන සූත්‍රය සූත්‍රය ආරම්භයේදී සඳහන් කරනවා ඒකායනෝ භික්ඛවයා මග්ගෝ සක්ඛාන විසුද්ධිය සෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනක් කණං අත්ංගමාය ඥාය අධිගමාය නිබ්බානස සච්චිකිරියාය ආදී වශයෙන් සඳහන් කරනවා දුක් දෝමනක් වලින් නිදහස් වෙන කැමැති නම් මෙන්න මාවත කියලා. පින්නතුනි අපි සමස්ත අපේ ජීවිතේම තියෙන කොටස් පහක එකතුවක්. මොනවද එකතු වෙන්නේ? රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ මෙන්න අපේ ජීවිතය. අපිට පේන රූපයක් කියනවා රූපයට සම්බන්ධ සතර මහා භූත රූපයන් හැදෙච්ච රූපයක් කියනවා. ඊට සම්බන්ධ වූ උපාදාය රූප 24ක් කියනවා. මේ සැප දුක් ආදී වේදනා දැනෙන අපට මේ පිටියේ හැඳින්වීම් සංඥා තියෙනවා. සංස්කාර කියන්නේ චේතනා කර්ම රැස් කරනවා. විඤ්ඤාණ කියන්නේ හිතක් තියෙනවා. මෙන්න මේ පහ තමයි පින්නතුනි සමස්ත විශ්වයම කියලා කියන්නේ. අපි මේකට කලින් උදාහරණයක් ගුව මේ පින්නතුන්ට. මේ ස්කන්ධ පංචකය ගැන. අපි දන්නවා වෙළඳ පොලේ නොයෙක් විදිහ ආහාර පාන තියෙනවා. බනිස් තියෙනවා, පාන් තියෙනවා, කේක් තියෙනවා, බිස්කෝතු තියෙනවා, නොයෙක් විදිහේ ওই ෂණික කෑම තියෙනවා. මේ කෑම වල මුල හොයාගෙන ගියොත් ඉතින් කොහෙද තියෙන්නේ? මේව හැදලා තියෙන මොනවද? පීටි වලින්නේ, පීටි, සීනි, ලුණු, වතුර, ඒ ටිකක් එකතු වෙලානේ. අන්න ඒ වගේ හැඩේ වෙනස් කර කර තියෙන තුනේ අපි මුලා පැල්ලා හැඩේ වෙනස් කර කර අපිට පිටි කවනනේ. අපි හැඩේට රැවටෙන පිටි කනවා. අන්න ඒ වගේ තමයි පින්තුනේ අපේ සමස්ත ජීවිතේම අපි යම් කිසි අත්දැකීම් ටිකක් විඳිනවා නම්, විභාගයක් සමත්ුනා කියලා සතුට වෙනවා නම්, දරුවෙක් ලොකු වෙනවා කියලා සතුට වෙනවා නම්, ගියක් හැදුවා කියලා සතුට වෙනවා නම්, වහිනවා කියලා සතුට වෙනවා නම්, වහිනවා කියලා දුක් වෙනවා නම්, ඥාතියෙක් දිනු නැහැ කියලා කියනවා නම්, ළමයේ කතනියක නැහැ කියලා කියනවා නම්, අලුතෙන් රැකියාවක් ලැබුවා කියලා කියනවා නම්, ඔක්කොම ටික පින්තුනේ මේ පහේ තියෙන්නේ. ඔක්කොම නේ උපාධියක් ලැබුණාම උපාධියට ඔක්කොම සංඥා. සංඥා ඉස්සංගෙට තියෙන්නේ. උපාධි දෙක දැනුම, අවබෝධය, ආදරය කියන එක ඔක්කොම සංඥා. ඊතර සිටිවිලි පහලන්ට ඔක්කොම විඥාන සංදේය. ඒතකොට දැන් තියෙන දේ විතරක් නෙවෙයි පින්තුනි සාවරුදු කල්ප ගානකින් ඉදිරියේදී ඈත ග්‍රහලෝකේ කලුකෙන් ග්‍රහ වස්තු හොයාගත්තනම් ඒකත් මේ ස්කන්ධ සංකේතයක් නැති. ඒ නිසා මේ ස්කන්ධ පංචකය පිළිසිඳ දැන ගැනීම සඳහායි මුළු සමස්ත බුදුදහම තියෙන්නේ. කෙටියෙන් කියනවා නම් මේ ස්කන්ධ පංචකයට අපේ තියෙන දැඩි ඇල්ම ආශාව අඩු කර ගැනීම සඳහායි බුදුදහමේ තියෙන ප්‍රධාන ගැනීම වන සතර සතිපට්ඨානෙ තියෙන්නේ. කායනපස්සනා, වේදනපස්සනා, චිත්තානපස්සනා, ධම්මානපස්සනා කියලා හතරක් තියෙනවා. මෙන්න මේ සතර සතිපට්ඨානෙ තියෙන මේ ස්කන්ධ පංචක අවබෝධ කරගෙන මේ සඳහා තියෙන දැඩි ආශාව අඩු කරගන්න එක ආශාව එක පැත්තකින් අඩු කර ගන්නවා නම් අනිත් පැත්තෙන් කියන්නේ ගැටීම නැති වෙනවා, ගැටීම අඩු වෙනවා. මේ රාගය, ද්වේෂය කියන දෙක පින්නදී දෙකම හරියට එකම කාසියේ දෙපැත්ත වගේ. දැන් සමහර අය කියන මම නිතරම කියන කාරණයක්, සමහර අය කියනවා මට ටිකක් කේන්ති යනවා, හැබැයි මට කිසිම දෙයකට ආසාවක් නැහැ කියලා නේ. සමහර අය කියනවා නේ මට ඕන දෙයක් දෙන්න පුළුවන්, මම හරිම නිර්ලෝභී, නමුත් මට පොඩි අඩුවකට තියෙන මට ටිකක් කේන්ති යන එකේ කියලා. පින්නතනේ මේ ප්‍රකාශය මතක තියාන බුදුදහමට එකඟ නැහැ. මතක තියාන අපිට කේන්ති යනවා නම් කේන්ති යන ප්‍රමාණයට ආසාවක් තියෙනවා. අතන්නේ රූප වලට ආසාවක් නැහැ. ඒක වෙන්න පුළුවන්. ඕන දෙයක් දන් දෙන්න පුළුවන් නම් ඔය රූපේට ආසාවක් නැතුනට තව හතරක් තියෙනවා හැම මොනවද? වේදනා, සංඥා, සංඛාර, විඥාන මේවට ආසයි. ඒ නිසා මෙන්න මේවට තියෙන ඇලීම, ආසාව, මේව වෙනස් වෙන තත්ත්වයන්, මේව ක්ෂණිකව නිරුද්ධ වෙනවා කියන මේ අවබෝධය අපට ලැබෙනවා නම් පින්තුනි අපේ මේ සඳහා තියෙන මේව වෙනස් වෙනකොට මේවට තියෙන දුක අපි නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉපාම වැඩගත් ප්‍රකාශයක් දේශනා කරනවා පින්තුනි. ලෝකයේ මිනිස්සු ඉන්නවා වයසට යන, ලෙඩ වෙන, විනාශයටපත් වෙන, මරණයටපත් වෙන ලෝකයා සතුට කියලා, ජීවිත ආස්වාදය කියලා හොයන්නේ මොනවද? ඒ වගේම වයස යන දේවල් ටික. අපි වයසට යනවා, අපි ලෙඩ වෙනවා, අපි දිරාපත් වෙනවා, අපි මරණයටපත් වෙනවා. අපි මරණයටපත් වෙනවා අපි සැලසීම සඳහා මොනවද හොයන්නේ? හොයන්නේ ඒ වගේම ටිකක් නේ. දරුවෝ කියලා කියන්නේ වයසට යන කට්ටියක්. 10 11ක් ගත්තත් ඒවත් ඒවත් වයසට යනවා. ගියක් ගත්තත් එහෙම ගියක් දිරාපත් වෙනවා, ඒවත් අලුත් දෙයක් කරන්න ඕන. එතකොට මොකද ලෝකයා කරන්නේ? අපේ සතුට ලැබීම සඳහා කියලා කරන්නේ මොකද්ද? අන්තිමට කෙලවර වෙන මොහොතේද දුකෙන් කෙලවර වෙන්නේ නේ? දැන් ඔය දරුව ලැබෙනකොට හරිය සන්තෝෂයි. දැන් දරුවෙක් නොලැබෙල ඉන්න නම් හරිය දුකක් හැටියට සලකන්නේ. නමුත් වෙනතන දරුවා අපි ලැබිලා දැන් මේ අන්තිමට බලන් ගියාම ඒ දරුවත් වයස දෙනවා, අපිත් වයසට ගිහිල්ලා දරුව විතරක් නෙමෙයි හැම දෙයකම අපි කලින් කලට මේ ආසවන් පිනතුනි වෙනස් වෙනවා අපි. දැන් බලන්න අපි කුඩා කාලේ අපි කුඩා කුඩා දේවල්ට ආසන්නේ කියලා බඩුවදනේ. නමුත් දැන් ආසද අපේ දැන් අපට එහෙම ආසන්නේ අපි ඊට පස්සේ ටිකෙන් ටික යනකොට ආයෙත් පස්සේ ළමයි නම් බෝල ගහන්න බැට් වලට ඒවට ආසන්. ඊට පස්සේ කරක් යනකොට වාහන වලට ආසයිනේ. ඊට පස්සේ ගෙවල් වලට ආසයි, ඊටන් වලට ආසයිනේ. නමුත් දැන් ටික ටික වයසට යනවා මොකද වෙන්නේ? ඔව් අර වර ආසාව අපි හොයාගෙන ගිහිල්ලා මේ වගේ තෘප්තියක් තියෙනවා කියලා බලාගෙන ගිහිල්ලා නමුත් දැන් තේරෙන ඒවාකින් අපි බලාපොරොත්තු තෘප්තිය නැහැ කියලා නේ. පින්තුන මතක තියාගන්න. දැන් අපි මේ මානසිකත් ඉඳගෙන පොඩි ළමයේ සෙල්ලම් කරන එකේ සෙල්ලම් බඩුවට අපි ආසන්නේ නැහැ. ඇතැම් විට ළමයේ ගැටේ තියෙන බෝලයක් බැටේ ගන්න දාසුද ළමයා අඬනවනේ. සෙල්ලම් කරගෙන පොඩි ළමයෙක් ගත්තොත් ඒ ළමයා ඇතැමිට සෙල්ලම් කරගෙන සෙල්ලම් බඩුව ඇතැමිට බැලුම් බෝලේ ඒක උඳුරලා ගත්තොත් ළමයා අඬනවා. නමුත් කිනුත් අපි අඬන්නේ නැහැ එතෙන්දී. අපි දැන් ආශා කරන වෙනත් දේවල් ටිකට. නමුත් කිනුත් මතක තියාගන්න රහතන වහන්සේ ගත්තොත් අපි කවදා හරි දවසක කෙලෙස් ටික ප්‍රහීණ කරලා මේ ලෝකේ දේවල් පිළිබඳව අපේ ආශාවන් සියල්ලක්ම නිරුද්ධුණා නම් මේ දවසක එදාට මොකද වෙන්නේ? එදාට අපට හිතෙන පින්තුණි අර පොඩි ළමයි බඩු භාණ්ඩ වලට සෙල්ලම් බඩු වලට බෝල වලට බැට් වලට අඬන වැළපෙන සණ්ඩු වෙන ලෝකයක් වගේ තමයි මේ ලෝකේ ගිජ කඩන් වලට යාන වාහන වලට දරුවන්ට මේ දේපළ වලට ආසා කරන ලෝකය ගැන අපට හිතෙන්නේ. ඒ නිසා අපට තේරෙනවා අපි හැබෑලසම ධර්මය කරා සමීපෙච්ච දවසක අපි මේ සතුට සැනසීම කියලා මේ මෙතෙක් කල ගොඩගසාගෙන තියෙන්නේ එවැනිම වූ දේවල් ටිකක් කියලා. ඒ නිසා සැබෑ සැනසීමක් ලබන නම් දැන් මේ වගේ නොයම් තෘප්තියක් තියෙනවා නැත්නම් අපි කොහොමද ප්‍රතික්ෂේප කළේ නැහැ. දරුවෝ ලබන එක, ඉගෙන ගන්න එක, උපාධි ලබන එකේ සතුටක් තියෙනවා. නමුත් මීට වඩා දෙවන්ත සතුටක් ලබන මගක් මේ ත්‍රිපිටකය තුල අපට තියෙනවා. ඒ සඳහා මඟ විවර කරලා තියෙනවා. වරක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු බ්‍රාහ්මණ කුමාරයෙක් කියනවා බුදුරජාණන් වහන්සේ මේ රටේ ඉන්න රජවරු පිටවරු ඉතාම සැප සම්පත් ඉන්නවා. ඇයි ඔබ වහන්සේ මේ ගහකට ඉගෙන ඉඳගෙන දුක් විඳින්නේ කියලා. බුදුහාමුදුරුවෝ අහනම හොඳයි කුමාරය, ඔය සැප විඳිනවා කියලා ඉන්න අයට පුළුවන්ද එක ඉරියව්වේ දින හතක් ඉන්න කියලා. ඔය සැප විඳිනාට එක ඉරියව්වේ දින හතක් ඉන්න පුළුවන්ද කියලා. දින හතක් නම් ස්වාමීනි බෑ නං 6ක් 5ක් 4ක් 3ක් වරුවක් මොමින පුළුවන්ද? එක හොරාවක් ඉන්න පුළුවන්ද? එක පැයක්වත් මෙයාට එක ඉරියව්වෙන් ඉන්න බෑ. ඔය සැප විඳිනා එක නයිට මහා සිත මන්දිරවල මහා සුව පහසු යහන්වල මිහිරි ආහාර පාන අනුභව කරන මේ ලෝකයාට එක ඉරියව්වකින් දින හතක් ඉන්න බෑ. දින හතක් මේක පැයක්වත් ඉන්න බෑ. දැන් මේ පිටුම් එක පැයටනේ කොච්චර වෙනස් වුණාද ඉරියව්වට ගන්නේ. දැන් වීඩියෝ ගත කරලා තියලා ඉක්මනින් යවන විදිහට සැකසුවා නම් බලන්න පුළුවන් කොච්චර ඉරියව් වෙනස් කරලාද කියලානේ. නටන වගේ පේන්නේ නේද? මේ ප්‍රොමෝෂනේ හයි මෝෂන් යවුවා නම් මේ වීඩියෝ ගත්තා බලාගෙන තියෙනවා. ඒක පැහැදිලි බුදුහම සඳහන් කරනවා පින්තුනි මට එක පැයක් දවසක් නෙවෙයි දවස් හතක් එක ඉරියව්වෙන් ඉන්න පුළුවන්. එක ඉරියව්වෙන් එකක් නෙවෙයි ආහාර පානක් නොගෙන කුස්මත් නොගෙන මට ප්‍රාණවත්ව ජීවත් වෙන ගමන් එක ඉරියව්වේ දින හතක් ඉන්න පුළුවන්. ආහාර පානක් ගන්නෑ කුස්මත් ගන්නෑ එක ඉරියව්වේ මට දවස් හතක් ඉන්න පුළුවන්. බුදුහාමුදුරහනෝනේ බ්‍රාහ්මණයගෙන් එහෙනම් වැඩිපුර සැපමින් ඉන්නේ මමද? ඔයි කියන ඔය සුව පහසු යහන්වල විසිතුරු මන්දිරවල ඉන්න රජවරුද කියලා. ඒ නිසා පින්නතුනි සැපමින්නවාද දුක් විඳිනවාද කියන එකේ ප්‍රධාන සාධකයක් තමයි මරණය තියාගන්නේ එක ඉරියව්වක වැඩි වෙලාවක් ඉන්න පුළුවන්ද බැරිද කියන කාරකය. තමට වයසට යනකොට අමාරු වගේ හිතෙනවනේ. නමුත් වයසට ගියත් පින්නතුනි හිත දිනු කළා තියෙනවා නම් අපේ හිත භාවිත කිරීම අඩු වෙනවා මේ තියෙන්නේ. අපි හිත භාවිත කළා තියෙනවා නම් අන්න ඒ නිසා තමයි වයසට යන කාලෙන් වයසට කියන කවුරුත් 30 වයසට යනවා. නමුත් අපට වැඩිපුර වේගයෙන් වයසට යනකොට වේගයෙන් අපේ හිත දිනු කරන්න පුළුවන් නම් හිතට පුළුවන් පින්නතුනි මේ කායික දේවල් සමාජවල වෙනස් කරන්න. ඒ නිසා අනාගතයේ එන ශරීරයේ දිරාපත් වීම මහලුවෙන් ලෙඩවීම ආදීයෙන් ඒ එන දුකෙන් නිදහස් වෙන යන්නේ තියෙන කැමති නම් කලයුතු ප්‍රධානම දේ තමයි අකිතා පිට්මණෙන් හිත වඩන වැඩ පිළිවෙල තේරුම් එක. ඒ නිසා මේ වැඩ පිළිවෙල මේ ත්‍රිපිටකයේ තිබලා තියෙනවා. අපි ඉදිරියේදී පින්නතුනේ විතින් විත අපිට ඉඳ ලැබෙන හැටියට අපි සූත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද අපිට මීට වඩා කාලයක් තියෙන්නේ. අපි මේ අද ප්‍රවේශයක් විතරන්නේ කලේ ත්‍රිපිටකය කියලා කියන්නේ මොකද්ද? ඒකේ ධන සම්භාරයේ තියෙන වටිනාකම, ඒක අපේ ජීවිතේ කොච්චර වටිනවද? ඒ නිසා තමයි මට කියන අශෝක රජතුමා සෙල්ලිතිවල මේ ධර්ම පාඨ සඳහන් කළා. අශෝක රජතුමා සඳහන් කරනවා මගේ සතුරුවත් පනසක්වා. සතුරුවත් ධර්මයේ හැසිරෙත්වා කියලා. ඇයි එහෙම කියන්නේ? පින්නතුනේ සතුරන්ටත් දෙන්න ඕන ධර්මය. සතුරනොත් පින්නතුනේ සත්පුරුෂයන් බවට පත් වෙනවා. ඒ සතුර වුණත් අනිත්ට හානියක් කරන්නේ නැහැ. තමන්ගේ යාළුවෙක් නම් යාළුවට දෙන ලොකුම දේ තමයි ධර්මය. තමන්ගේ දූ දරුවන් ඉන්නවා නම් දරුවන්ට දෙන ලොකුම දායාදය අධ්‍යාපනයට වඩා වටින දේ තමයි මේ ධර්මය කියන එක. මතක තියාගන්න පින්නතුනි, තමන්ට අනාගතේ වැඩිපුරම සලකන්නේ වැඩිපුරම උගත් කෙනාද අඩුවෙන් උගත් කෙනාද? අනාගතේ වයසට ගියාම වැඩිපුරම සලකන්නේ අඩුවෙන් උගත් කෙනානේ. මොකද වැඩිපුරම උගත් වෙයි ලංකාවේ නැහැ. ඒ නිසා මතක තියාගන්න, වැඩිපුරම අනාගතේ යම් කිසි දරුවන්ගෙන් සැප සම්පත් බලාපොරොත්තු වෙනවා නම් දරුවන්ට ධර්මය දෙන්න. ධර්මය හොඳටම දන්න දරුව තමයි අම්මට තාත්තට වැඩිපුරම සලකන්නේ. ඒ නිසා වැඩිපුර උපාධි ගත්තට වැඩිපුර උපාධි ගන්න ගන්න දරුව ඈතට යනවා. ආචාර උපාධි ගත්තොත් ලංකාවේවත් ඉන්නේ නැහැ. ඒ නිසා මේ දරුවන්ට තමයි උගන්වන්න. හැබැයි උගන්වනවත් එක්කම දරුවන්ට ධර්මය දුන්නොත් දරුවෝ පින්නතුනේ තමන්ට හොඳට සලකයි. ඒ නිසා දරුවෝ ඇතැම් විට විවාහ නොවී ඉහෙට වෙනම දෙයක්. ඉහෙලටම ධර්මය ප්‍රගුණ කරන්නේ නැහැ, විවාහ වෙන්නේ නැහැ. ඇතැම් විට සමහර වෛද්‍යවරු අපි ගන්න අපි ධර්ම කියනා ඉන්නවා. විවාහ වෙන්නේ නැහැ ඒ අය. ඒ වගේම මහාන වෙන්නේ නැහැ. ගෙදර මෙදගෙන දෙනවා කියන සලකන නිසා ධර්මයේ පැතිරීම ගෙදරම භාවනා කරමින් ගෙදරම ධ්‍යාන වඩනා ඉන්න සමහර අය ධම්මල නෙමෙයි කොළඹ. ඒ නිසා දැන් වර්තමානයේ වැඩිපුරම ධර්මයේ හැසිරෙන අය ඉන්නේ කොළඹ. ධම්මලෙන් දැන් ධර්මයේ ඇත්තෙම තියෙන්නේ. දැන් කෝයක් දවසට තමයි වැඩිපුරම ධර්මයේ සිල් ගන්නනේ මේ කොළඹයි. සමහර අය උදේ වැඩට යන ඉස්සෙල්ලා පන්සලට ඇවිල්ලා බුදුන් ඇඳලා භාවනා කරලා යනවා ඉන්නේ. ගම්මලයි ගන්නවත් එහෙම දෙයක්. ඒ නිසා දැන් ಗುಣදහම් ටික හුඟා නගරයට ඇවිල්ලා දැන්. නගරයේ අය ඒ අතරේ අඩුපාඩු තේ නැති ඉන්නවා. නමුත් වැඩිපුර සමානයක් ධර්ම වෙත නැඹුරු වෙන කාලයක් මොකද බොහෝ දෙනා දන්නවා අධ්‍යාපනයේ ඉහිලට ගියාට රැකිරක්ෂාවනේ ඉහිලට ගියාට ධනෙ ලැබුවට මේ තමන් අපේක්ෂා කරන මේ මානසික සුවය නැහැ කියන එක. ඒ නිසා දෙන්නේ සැබෑ සුවයක් තියෙන මේ ධර්ම වෙත අපි නැඹුරුන ප්‍රමාණයට ඒ නිසා අපි නිහතමානීව ධර්ම මාර්ගය ඇද තියෙන ප්‍රධාන දේ තමයි නිහතමානීකම. මේක ඉතාම වටිනා දෙයක්. වයස 30 කින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බුදුහරෙන් කාලීට රාජ කෙලි වික්තුවා. මේ රාජහාමුදුර මහණුනි අවුරුදු 90 ගානේදී ඉතාම නිහතමානී වෙඳලා මෙයා රහත් වුණා. ඒ නිසා ධර්ම මාර්ගය ඇද තියෙන ප්‍රධානම දේ තමයි අනතිමානී ගුණය, ගුණයට ගරු කරන ස්වභාවය. අපේ නොයෙක් විදිය සුසුකම් තියෙන පුළුවන්. අධ්‍යාපන සුසුකම්ක තියෙන පුළුවන්. අපි වැඩිහිටි ගෞරවය අනිවාර්යෙන් කරන්න ඕන. නමුත් මේ ඇතුළේ තියෙනතනේ වඩාත් අපේ ධර්මයේ වෙත ධර්ම ගරුක වෙන්න ඕන අපි. ධර්මයේ දන්නයි හොයාගෙන ගිහිල්ලා දන්නේ කරුණු සාකච්ඡා කරලා දැනගන්න ඕන. හොඳ දහම් පොත්පත් කියවන්න ඕන. තමන්ගේ නිවසේ හොඳ දහම් පොත්පත් චරිත කතා, සහතන් වහන්සේලාගේ මඟඵලලාභියාගේ කතා පොත් දරුවන්ට කියවන්න අවස්ථාව සැලසලා දෙන්නට ඕන. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ විශේෂයෙන් දේශනා කළා ඒක දීප සූත්‍රය සහ ඒක පිස් සූත්‍රය කියන සූත්‍ර දෙක. මේ සූත්‍රය සඳහන් කරනවා යම්කි ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඉන්නවා නම් ඒ උපාසිකාවට මේකම පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්නේ කියලා. ඔන්න දැන් අම්මලා තාත්තලා දැනුත් කියනෝනේ හවල් පීඩකේ වගේ වෙන්න, හවල් ගායකේ වගේ වෙන්න කියලා. බුදුහාමුදුරගෙන අම්මා නියම ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් නම් දරුවගෙන් පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි අත්තාලවක් හරි චිත්ත ගෘහපති වගේ වෙන්නේ කියලා. ඔන්න දරුවන්ට නාදස්ස දෙක මේ දෙන්නාම දිවි ගෙදර දෙමෝපියන් පෝෂණය කරමින් සිටි අනාගාමි දෙන්නේ. ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලට පණ කියපු අය මේ. නිකන් අය නෙවෙයි ස්වාමීන් වහන්සේලා සමහර ධර්ම කාරණා ගැටළු විසඳගන්න ගිහිල්ලා තියෙන මේ අය ගමකට. ඒ වගේම යංගි ශ්‍රද්ධාවන්ත උපාසිකාවකට ඉන්නේ එකම දියණියක් නම් ඒ දියණියකින් ඉල්ලීමක් කරන්න දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජිස්තර හරි වගේ වෙන්නේ කියලා. මේ දෙන්නාම අනාගාමී දියණිවරු. තාම ලස්සන රූපවත් අය, ගෘහස්ත ජීවිත ගත කරපු අය දෙමව්පියන් කලකමින් ගෙදර හිටි අනාගාමී ත්වරටපත් වෙන්න හිටියා. ඒ වගේම ඒ දෙන්නාම යංගි වෙලාක මහණෙනු කැමති නම් මහණ වෙනකොට කවුරු වගේ වෙන්නවද කියන එක කියලා තියෙනවා. ඒක මම මේ ඉස්සෙල්ලා බනවලවි කියලා තියෙන නිසා දැන් කියන්නේ. ඒක අවසන් ඉදිරි දවස්වලදී අපි කියන්නම්. මත්තන් වැඩි වෙනවා කියන ඒවා. එන්සා පින්තුනි අද අපි මේ ත්‍රිපිටකය ගැන ප්‍රවේශයක් විදිහට මේ කරුණ ටිකක් කියුවේ. එන්සා මහා වටිනා දයක් තමයි මේ ත්‍රිපිටක ග්‍රන්ථ කියලා කියන්නේ. මේවා අපි ඇතැම් වෙලාවට කබඩ් වල දාලා යතුරු ගහලා ලොක් කරලා නේ තියාගෙන ඉන්නවා මේ වටිනායි කියලා එකටවත් ගන්න වටින හින්දා. නමුත් මේව පින්නතුනේ තමක් මේ අපේ ජීවිතයේ පිළිපදින්න ඕන ධමයක් නේද? ඒ ධම පිළිපදින්න ප්‍රමාණයට අපේ ජීවිතයේ අපේ දුක් කරදර අඩු වෙනවා අපට. අපි දුක් කියලා කියන්නේම පින්නතුනේ මෙනෙහි කළ මානසින් විඳින දුකක් නෙවෙයි තියෙන අපට. ඒ දුකෙන් සපුරාම නිදහස් වීමේ මාවතක් මේ දේශනා කළා දෙන්නේ. ඒ නිසා තමයි පිසාගෝතමි වගේ අය හඬාගෙන වැළපෙමින් ආපෝය බුදුහාඳුර වෙත ඒ දුක නැති කරගෙන අනිත් හඬන අනිත් අයගේ දුක නැති කිරීම සඳහා ඉදිරිපත් වෙන අය. වර්තමානයේ පින්තුණි උගාක් අය යන්නේ කායික රෝග වලට වඩා මානසික රෝග වලට උපදේශන හොයාගෙන මානසික වෛද්‍යවරුන් හොයාගෙන. ඇයි මෙහෙම අපි යන්න සිද්ධ වුනේ? විශේෂයෙන් බෞද්ධයන් හැටියට අපිට මේ සත්‍යය පත් වෙන සිද්ධ වුනේ පින්තුණි අපි ගහමින් ඈත් වීම. අපි පන්සලෙන් ඈත් වීම. අපි ධර්මයෙන් ඈත් වීම. එනිසා මේ ප්‍රශ්න ගැටළු වලින් අපිට මෙදෙන නම් කියන ප්‍රධානම ආවට තමයි අපි ධර්මයේ කියන කරුණ අපේ ජීවිතවලට සම්බන්ධ කර ගැනීම. ඒ වගේම දැහැමිය ඇතුරු කිරීම, කල්‍යාණ මිත්‍රයන් ඇතුරු කරලා, විහෙර විහාරස්ථාන කරා සමීප වෙලා ආගමික වැඩසටහන් අපි සිදු කරනවා. දැන් පන්සලකට ඇවිල්ලා තියෙන තුනේ අතුපතු ගන්නවා සමහර කෙනෙක් දන්නේ නැහැ. අපි දැන් මේ ලොකු ධර්ම කරණ අපි විස්තර කරනවා. පටිච්චසමුප්පාදයේ ත්‍රිලක්ෂණ හිමිය විස්තර කරනවා. විස්තර කරනකොට පල්හැය ගැතිමුණ මොකුත් අපේ ළඟ නැහැ. පන්සලට ගිහිල්ලා ඉඳලා කරගෙන අතු ගන්නවත් දන්නේ නැහැ අපි. දැන් ඒ නිසා ඒ ටිකත් අපිට උගන්වන්න වෙනවා. බෝධි පූජාව කියන්නේ ගිහිල්ලා උදේ තියපු බුද්ධ පූජාට ගෙහෙම තිබිලා එතනම හවස කියන මල් ටිකක් එහෙම තියෙනවා. අර ටික අස්කරන්නේ නැහැ. සමහර වැඩිහිටියන්ට අපිට කියන්න සිද්ධ වෙනවා. ඇතැම් විට සමහර ආමනාපය කියවම නමුත් අමනාපුණක් කියන සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනේ මේ වගේ ඉඳන් මේ අතුපතු ගාන එක ඉතාම වටිනා කුසලයක් මේක. පන්සලට ගියා නම් පින්නතුනේ බෝධි පූජාවක් කියන ගියා නම් ඊට කලින් අතු ගන්න. අතු ගාන එකත් පින්නතුනේ බෝධි පූජාව එකන් ගියා. බෝධි පූජාටම අයිති ඒක. බෝධි පූජාවේ අනිසංස ටික ලබා ගන්න නම් අර ටිකක් කරන්න ඕන. ඇතැම් විට අපලේ කිව්ව ගමන් බෝධි පූජා කියන්නේ නැහැ නෝ. අපලේ කියන බඩු ටිකක් අරගෙන එනවා. ඒ ටික සිව්ව හැම ගියා. අපලේ දුර වෙන්නේ නැහැ පින්නතුනේ හැම. අපලේ දුර වෙන නම් ඊට අදාළේ වත් පිළිවෙල ටික ඔක්කොම කරන්න ඕන. අපලෙන කලින් අපි මේව කරනවා නම් අමුතෙන් අපල කලයක් කියන්නේ නැහැ. ඒ නිසා කලින් අපි මේ වැඩ පිළිවෙල යෙදෙනවා නම් පින්නතුනේ අපට අපේ ජීවිතවල මීට වඩා අර්ථයක් යහපතක් සිදු කරගන්න පුළුවන් අපේ ජීවිත මෙලොවදීම අපට දෙවියන් බ්‍රහ්මයන් වගේ සතුටෙන් කාලය ගත කරන්න ලැබෙනවා මේ ධර්මය තුළින්. ඒ නිසා අපි ධර්මයට වඩා වඩා කණයුතු වෙමු. ඉදිරි කාලවලදී තියෙන ධර්ම සාකච්ඡාවලට හැකි විදිහට සහභාගී වෙන්නට අපි අධිෂ්ඨාන කරගනිමු. අපේ ජීවිතවල මේ ඉතාම දුර්ලභව ලබාගත්තු මේ මනුෂ්‍යාත්ම භාවය මේ ධර්මෙන් අපි ප්‍රයෝජන ගන්න උත්සාහ ගනිමු. ඉතින් එසේ කටයුතු කිරීම සඳහා මේ හැම දිනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිරෝගී නිරෝගී සම්පත් දිගාතර සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනේ පින්තුනි යෙදී යන මේ දවසේ මේ පින්තුන් ඉතාම අර්ථවත්ය සඳහා මේ කාලේ ඉතන්නේ අපට කියයි කියලා. මේ කාලයේ තමයි පින්තුනි අපි ජීවිතයේ වටිනාම විදියට ප්‍රයෝජනගත කාලය මේක. ඒ නිසා හිතන්නේ දෙක විනාඩියක්වත් මේ ගෙදරින් පිට වෙන පියකු පළවෙනි පියවර ඉඳන් ආයේ ගෙදරට ළඟා වෙන කම්ම මේ ගත කරන කාලය තමයි සමාජිනුමක තැම්පත් කළා වගේ වටිනා කාලය. ඒ නිසා ඉදිරියටත් සමාජීය ලැබෙන විදියට සහභාගී වෙන්න තමන්ගේ තව එක ඥාති එක්ක මිතුරෙක් හරි එක්කරගෙන ඊළඟ දවසේ දෙන්න බලන්න. ඇවිල්ලා මේ කටයුතු සහභාගී වෙන්න. ඉතින් එහෙම කටයුතු කිරීම සඳහා සර්වන් සරණින් මේ හැම දිනාටම නිරෝගී සම්පත් සැලසේවා සිද්ධ කරගන්නේ ඉතින් අපි අපේ මියගේ ඥාතින්ටත් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින්වන් වදන් කරනවා. රැස් කරගත් මේ සියලු ධර්මයන් පුණ්‍ය ධර්මයන් සම්මාත්‍රිස්තික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව මේ පින්තුනි හැම දිනාටමත් මේ පින්තුන්ගේ පවුල්වල දූ දරු ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවර ඥාතිවාදයක් සැලසේවා. මෙබඳු පින්කම් ඉදිරියටත් සිදු කරන්න මේ පින්තුන්ට දෙවියන් මේ දැහැමි ආරක්ෂාවරක වරණස්සල සේවා කෙන ප්‍රතුමින් අපි දෙවියන්ට අපි අනුමෝදන් කරවමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු තං සදා. හොඳයි පින්තුනි, මේ වටිනා කාල පරිච්ඡේදයේදී මේ පින්තුන්ට ඉතාම වැදගත් පින්කමකට ආරම්භයක් අපේල දීලා මේ සඳහා කැපවීමෙන් කටයුතු කර ගරුතර නායක ස්වාමින් වහන්සේ, ඒ වගේම මහින්ද හඳුරන වහන්සේ ප්‍රධාන විහාර වාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේ. උන්වහන්සේලාගේ ශාසනික අභිලාෂයන් සමෘද්ධිමත් වේවා කියන පැතුමෙන් අපි සාදු කෙළ උන්වහන්සේලාට ආශිර්වාද කරමු. රැස්කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරුක් නිරෝගී සම්පත්තල සේවා. ඉදිරියටත් මෙබඳු පින්කම් සිදු කරන්නට මේ පිණිස හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. මෙලොව වශයෙන් සිදු කරන සියලු දැහැමි කටයුතු දිනෙන් දින වර්ධනය කර ගන්නට සාර්ථක කර ගන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිතත් සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයස්තල සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුම් සම්පන්තා ච නින්දුම්කා භයම් පන්තා ච නින්භයා සෝකං පන්තා ච නින්සෝකා වන්තු සම්මේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් ව්‍යනති වෙත්වා ස්වින්තේ වෙන සත් සොම්නාස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි, හැම දිනාටම සම්මා සම්බුද්ධ ධර්මයේ